ගෞරවනීය අපේ ධම්මපාල හඳුරන වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලගේ නමසරයි. සදහවක් පින්තුනි, අද අප සාකච්ඡා කරන සූත්‍රයේ පිළිබඳවත්, ඒ සූත්‍රයේ නිධානය පිළිබඳවත් අපේ ධම්මපාල හඳුරෝ සඳහන් කළා. අද සාකච්ඡා කරන කපතුහුම සූත්‍රය තුළින් දැක්වෙන තේමාව ගැන උන්වහන්සේ සඳහන් කළා. අද කුමක් ගැනද අපි කතා කරන්නේ? ඔව්, වෙනත් විදිහකින් කියනවා නම් අද කතා කරන්නේ අපි ද්වේෂ පාලනය ගැන. ද්වේෂ පාලනය, ද්වේෂ පාලනය නෙවෙයි, ඔව් ද්වේෂ පාලනය ගැන. ද්වේෂය පාලනය කරන්නේ කොහොමද කියන එක. අනිත් මාත්‍රකාව නෙවෙයි, කලබල වෙන්න එපා. ද්වේෂය කොහොමද පාලනය කරන්නේ කියන එකයි අද අප සාකච්ඡා කරන්නේ. පින්නතුනි, මේක තමයි කොච්චරනම් දුරට අපි මානසික සෝයක් කරා යනවද කියලා තීරණය කරන ප්‍රධානම කරුණ වන්නේ. අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ මානසික සෝය බලාපොරොත්තු වෙමින්, සතුට බලාපොරොත්තු වෙමින්. බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ සතුට ලැබෙන හුඟක් ඉගෙන ගත්තොත් කියලා. සමහර අය හිතන්නේ සතුට ලැබෙන්නේ හුඟක් ධනවත් වුණොත් කියලා. සමහර අය හිතන් ඉන්නේ සතුට ලැබෙන්නේ හුඟක් ලස්සන නම් කියලා. සමහර අය හිතන් ඉන්නේ හුඟක් සතුට ලැබෙන්නේ දරුවෝ හොඳට ඉගෙන කියාගෙන හොඳ ඉහළ රැකියාවක් කරොත් කියලා. ඒවත් යම්කිසි ප්‍රමාණයකට සතුට ලැබෙන හේතු වෙන කාරණා තමයි. නමුත් වෙන තේම ප්‍රධාන කාරණා නෙවෙයි ජීවිතේ. කොතෙක් දුරට තමන් මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියන එක තීරණය කරන ප්‍රධානතම කරුණ වන්නේ තමන් කොච්චරනම් දුරට මෛත්‍රී සාගතව කටයුතු කරනවාද කියන කාරණය මත. කොයිතරම්නම් තමන්ගේ ළඟ ද්වේෂය අඩුයිද කියන එක. වෙනත් කෙනෙක් දිහා දැකලා වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී අපි කොච්චරනම් දුරට හිත රිදව ගන්න ගතිය අඩුයිද? හිතේ අසතුට කොච්චරනම් අඩුයිද කියන කාරණය මතයි අපේ සාර්ථකත්වය, අපේ සතුට සම්පූර්ණව රඳාපවතින්නේ. මේ පිනතුර නිතර හුරු පුරුදු සූත්‍රයක් තමයි කරණීයමෙත සූත්‍රය. කරණීයමෙත සූත්‍රය දැක්වෙනවා යන්තං සන්තං පදං අවිසමෙච්ච කියලා. යම් ශාන්ත පදයක් කරා යනවනම් කෙනෙක්, නිවේස තනසෙන මාවතක් කරා යම් කිසි කෙනෙක් යනවනම් ඒක කෙනා වඩන්න ඕන ප්‍රධානම කරුණක් තමයි මෛත්‍රිය කියන එක. ඒ නිසා පින්නතුනි, අපි ධර්මයෙන් ඉදිරියට යන්න යන්න අපේ ජීවිතයේ අමනාපයගේ ලිස්ට් එක ටිකෙන් ටික අඩු වෙන්න ඕන. දැන් හිතේ තියාගෙන ඉන්න ඕනේ ලිස්ට් එකක් නේ, ආවලා මට මෙහෙම අඩුපාඩුම් කළා, අපේ ඥාතින්ට මෙහෙම කළා, අපේ රටට මෙහෙම කළා, එහෙම කියලා ලිස්ට් එකක් තියෙනවනේ නේ. අන්නේ ලිස්ට් එකේ නාමලේඛනයයි නම් ටික ටික අඩු වෙන්න ඕන. හැබැයි අපි පොඩි කාලේ ඉඳලා පින්නතුනි මේ ආපු ගමනේදී ඒ නාමලේඛනය ටිකෙන් ටික අඩු වුණාද වැඩි වුණාද? ටිකෙන් ටික වැඩි වෙලා තියෙන්නේ. පොඩිම කාලේ බලන්න, අපි ඉස්කෝලේ යන කාලේ අපිත් එක්ක ගහ බැනගත්තු අය ගැන අපිට එච්චර හිතේ නැහැ. ඒ වෙලෙට ටිකක් කමනාපුණා ගහ බැනගන්න එච්චරයි. දිගට පුද්ගලගේ අඩුපාඩුකම් එච්චරද සියුම් විදියට හිතන්නේ නැහැ. නමුත් වෙනසනේ අපි ඉගෙන ගත්තායි කියලා කියන්නේ, හුඟක් දැනුගත්කම් ලැබුණායි කියලා කියන්නේ බලන් ගියාම අපි ළඟ එක ලක්ෂණයක් වැඩි වෙලා තියෙනවා. අපි අනිත් අය ඇසුරු කරනකොට ඉතාම සියුම් විදියට එයාගේ අඩුපාඩුකම් අපි නිරීක්ෂණය කරන ගත්තා. මෙන්න මේකෙන් තමයි පින්නතුන අපේ මානසික සතුට අඩු වුනේ. ඒ නිසා මෙන්න මේ ස්වභාවය මත පින්නතුන අපට අන් අය පිළිබඳව අමනාපකම් හිතේ වැඩි වෙන්න අපට පින්නතුන සතුට අඩු වෙනවා. අපේ ගෙදර ලස්සන අපට පේන්නේ නැහැ. අපේ ගෙදර මල්වත්තේ මල් ගස්වල ලස්සන අපට පේන්නේ නැහැ. අපි යන වාහනේ තියෙන ලස්සනවත් අපට පේන්නේ නැහැ. අඩු ගානේ අපි ඇඳලා තියෙන ඇඳුමේ ලස්සනවත් අපට පේන්නේ නැහැ. මේ අමනාපකම් වැඩි වෙන්න. ඒ නිසා පින්නතුනි මේ අමනාපකම් අඩු වෙන්න තමයි අපට අපේ ජීවිතේ ලස්සන පේන ගණ ටිකෙන් ටික. අඩු ගානේ තමන් යන වාහනේ ලස්සන හැටි තමන්ට පේනවා. අද අපට ඒකවත් බලන තරම් මානසික විවේකයක් නැහැ. පින්නතුනි මෙහෙම වෙන්න නම් අපේ හිතේ අමනාපකම් ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. අනේ ඒ සඳහා ඉතාම වැදගත් සූත්‍රයක් තමයි මේ සඳහන් කළේ. මෝලියපග්ගුණ කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ ඇති වෙච්ච වැරදි චර්යාවක් නිසා උන්වහන්සේ දෝෂ දර්ශනෙට ලක් වුණා. දෝෂාරෝපණයට ලක් වුණා. මේ ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා සමග ටිකක් අධික වේලාවක් කතා කරනවා. පින්නතුනි මේක භික්ෂුණීන් වහන්සේලා සමග එහෙමනම් ගිහි ඇත්තන් කෙරෙහි අමුතුවෙන් කියන දෙයක් නැහැ. අපිට පින්නතුන රෑ වෙනකම් හුඟක් වෙලා කතා කරන්න අයිතියක් නැහැ. සමහර පින්නතුන් ඇතැම් විට හිතමනාප කරගන්න වැඩි වෙලාවක් කතා කරන්නේ නැහැ කියලා. නමුත් පින්නතුන විනයානුකූලව අපට එහෙම කරන්න බෑ. බුදුහාඳුරු භික්ෂුන් වහන්සේලාට අවවාද දීලා තියෙනවා ඒ විතරක් නෙවෙයි පින්නතුනි වටිනාම කාරණයක්. බුදුහාඳුරු පිරිනිවන් පාන ආසන කාලයේ මහා පරිනිවන සූත්‍රය දැක්වෙනවා. එක්තරා පිරිසක් ධර්ම සාකච්ඡා කළා එක්තරා රාත්‍රී කාලයක. ධර්ම සාකච්ඡා කළ ටික වෙලා ගියාට පස්සේ බුදුහාඳුරු සඳහන් කරනවා දැන් වෙලාව හරි දැන් යන්න දැන් කාලය ඉක්ුත් වෙලා කියලා. දැන් රැය වුණ වැඩි දැන් යන්න කියලා. ධර්ම සාකච්ඡාවක්වත් පින්නතුනි කාලය ඉක්මවල කළ නැහැ. එනිසා රාත්‍රී කාලයේ විනය රැකෙන්නට ඕන. විශේෂයෙන් භික්ෂු පරපුර කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍ය නිවන් දකින පරපුරක් විතරක් නෙවෙයි. මේක සමාජයට ඉදිරිපත් කරපු මොඩල් එකක්, ආදර්ශයක්. දැන් ආබාධිත කෙනෙකුට උනත් ඇතැම් විට අතම්පයක් නැති වෙන කෙනෙකුට උනත් ධර්මයේ වැඩලා රහත් වෙන්න පුළුවන් ගිහි ගෙදර. නමුත් පින්නතුනි ඇඟිල්ලක් කඩ උනත් කෙනෙකුට මහාන වෙන්න බෑ. ඒක කෙනෙකුට අසාධාරණයක් නෙවෙයි. එහෙම බැරි වෙන හේතුව තමයි මේ සංඝ සමාජය කියලා කියන්නේ හොඳ පෞරුෂයක් සහිතව, රූප සම්පත්තියක් සහිතව, හොඳ ශක්තිමත් පිරිසක් ඇතුව මේක මොඩල් එකක් විදිහට ඉන්න ඕන. එහෙම නැති වුණොත් මේ සංඝ සමාජයටම දෝෂ ආරෝපණය කරනවා. මේක ආබාධිතයන්ගේ නිජ බිමක්. මේ ආබාධිතයන් නවත්තන ඉන ස්ථානයක් කියලා. සමහර රෝග තියෙනවා, ඒ රෝග තියෙනවා නම් පැවිදි වෙන්න බෑ. සමහර ආබාධ තියෙනවා නම්, අංග විකලත්වයන් තියෙනවා නම් පැවිදි වෙන්න බෑ. එනිසා එහෙම කලේ කිසිම කෙනෙක් කෙරෙහි යමනාපෙන් නෙවෙයි. මේ සමාජයේ හුඟක් දිග කලක් යන ඕන නිසා. හැබැයි බුදුහාඳුරෝ කුල ක්‍රමය අනුමත කළේ නැහැ. ඕනම කුලයක කෙනෙකුට මහාන වෙන්න පුළුවන්. කුල ભેදේ ගැටලුවක් නැහැ. නමුත් ශරීර හැඩය අනුව ශරීරයේ ස්වභාවය හොඳ පරිපූර්ණ ශරීරයක් තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි අපේ හැසිරීම නිතර මිනිසයාට ආදර්ශයක් වෙන්නට ඕන. බුදුහාරු සඳහන් කරනවා වෙනත් කෙනෙකුට සැක හිතෙන වෙලාවක් තියෙනවනේ සැක හිතෙන විදියකටවත් අපිට කෙනෙක් එක කතා කරන්න බෑ කියලා. අපි යම් කිසි කෙනෙක් එක වාඩි වෙලින තැනක හෝ කතා බහ කරන තැනක ඒ දිහා බලලා වෙන කෙනෙකුට සැක හිතනවනම් ඒ සැක හිතෙන විදියටවත් කතා කරන්න එපා කියලා. එහෙම කරොත් රහතන් වහන්සේ කෙනෙක් ගැනුණත් මිනිස්සු වරදවා හිතනවා කියලා. මේ වගේ ලොකු ආදර්ශයක් බුදුහාමුදුර අපට දීලා තියෙනවා. ඒ නිසා තමයි පින්තුනි බුදුහාමුදුරුවෝ පිරිවන්න පාලා අවුරුදු 2560ක් ගත වුණා. මේ සංඝ සමාජයේ කිසිදු නායකයෙක් නොමැතිව විනය පද්ධතියක් මත ලෝකේ බොහෝ රටවල ව්‍යාප්ත වුණේ. ඇතැම් විට පුද්ගලයන්ගේ අඩුපාඩුකම් නිසා දෝෂ ආරෝපණ ලක් වුණා. නමුත් මුළු සංඝ සමාජයේම දෝෂ ආරෝපණ ලක් කරන්න කිසිම කෙනෙකුට බැරුණේ මෙන්න මේ ස්ථාවර පදනම සහ විනය පද්ධතිය මත. ඉතින් මෝලියපාගුණ ස්වාමීන් වහන්සේ මේ කකචූපම සූත්‍රය දැක්වෙන පරිදි උන්වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලා සමග වැඩි වෙලා කතා කරනකොට අනිත් ස්වාමීන් වහන්සේලා මේකට කැමතුනේ නැහැ. මේකට දෝෂ ආරෝපණය කරන්න හිම ගැළපෙන්නේ නැහැ කියලා. මේක පින්නතුනේ ස්වාමීන් වහන්සේලා ක්‍රම වෙනවා. අපි අපේ වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙනකොට ගිහි පින්නතුන් අපට කියන කලින් ස්වාමීන් වහන්සේලම සාකච්ඡා කරනවා අපි මේක නවත්තමු කියලා. මේක තමයි සංඝ සාසනයේ තියෙන ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි සමහර ගිහි පින්නතුන් ඉන්නවා, කරුණාවන්ත ගිහි පින්නතුන් ඉන්නවා, බුද්ධිමත් අය. බුදුහාමරයන් කාලයේම හිටිය චිත්ත ගෘහපතියා, විසාකා උපාසිකාව, අනාථපිණ්ඩික සිටුතුමා මේ වගේ අය ස්වාමීන් වහන්සේලගේ අඩුපාඩුකම් දැකලා ඉතාම කරුණාවෙන් ස්වාමීන් වහන්සේට කිව්ව මේවා හදාගන්න කියලා. පින්නතුනි මේක අපි දෙපිරිසෙම තියෙනට ඕන දෙයක්. ඒක ඉතාම කරුණාවෙන් කරන දෙයක්. ඒක සතර අගතියට නොගිහිල්ලා මෛත්‍රිය මත පිහිටලා කරන දෙයක්. ඉතින් මේ මෝලියපාගුණ ස්වාමීන් වහන්සේට මෙහෙම සඳහන් කරනකොට උන්වහන්සේ මේ වරද පිළිගන්න සූදානම් වුණේ නැහැ. විතරක් නෙවෙයි අනිත් ස්වාමීන් වහන්සේලා සමග කලහ කරන්න ගියා. වාදිවාද කරන්න ගියා, බැනගන්න ගියා. ඒ විතරක් නෙවෙයි කතා බහ කරපු භික්ෂුණීන් වහන්සේලට භික්ෂුණීන් වහන්සේලා ළඟදී මේ මෝලියපාගුණ හාඳුරු ගැන දොස් කියනකොට අර භික්ෂුණීන් වහන්සේලා තරහට දොස් කියන පටන් ගත්තා. රණ්ඩු සරවල යන ගත්තා. මේ කාරණේ ටිකෙන් ටික බුදුහාඳුරන්ට ආරංචි වුණා. බුදුහාඳුර ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට එන්න කිව්වා. පණිවිඩයක් ලබලා එන්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේ ආවා. ආවට පස්සේ මේ සිද්ධිය හුවා ඇත්තට මෙවැනි සිදුවීමක් වෙනවද කියලා. දැන් බුදුහාඳුර දැන් මේ සිද්ධිය ඇත්තම දකිනවා කෙනෙක් කිව්ව ගමන් උන්වහන්සේ නුවණින් බලනවා. ප්‍රඥාවෙන් බලන ඇත්තට මේ සිද්ධියක් වෙනවද කියලා. නමුත් බුදුහාඳුරන්ගේ ලක්ෂණයක් තමයි අදාළ පුද්ගලයා ඉදිරි පිට අහනවා මේක ඇත්තද කියලා. කිසිම විටක පින්නතුනි ත්‍රිපිටකයේ සූත්‍ර කිසි මෙහෙක සඳහන් වෙන්නේ නැහැ. එහෙම වරදක් කරපු කෙනෙක් තමන් වරද කළේ නැහැ කියලා සඳහන් වෙච්ච අවස්ථාවක් නැහැ. ඒ හැම දෙනෙක්ම තමන්ගේ අතින් වරදක් වුණා කියන කාරණය බුදුහාඳුරන් ඉදිරියේදී සඳහන් කරලා තියෙනවා. වරද පිළිගත්තා නෙවෙයි, වරදක් වෙන බව උන්වහන්සේලා වරද පිළිගත්තා කියුවට පස්සේ වරද පිළිඅරගෙන හදන සූදානන්නේ. සමහර අය වරද පිළි හදාගන්න සූදානම් නැති උනත් එහෙම වරදක් කරන බව බුදුහාඳුරේදී කියනවා. එහෙම නෑ කියලා කවුරුවත් කියලා නෑ. ඒක පිනුතුනි බුදුහාඳුරෝ කෙනෙක්ගේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. බුදුහාඳුරෝ පුරපෝ සත්‍ය පාරමිතාය බලයක. කිසිම කෙනෙකුට බුදුන් ළඟට බොරුවක් කියන්න බෑ. ඒක උන්වහන්සේ සාරසහ කල්පලක්ෂ්‍ය. බුදුහාඳුරෝ පාරමිතා පුරද්දී උන්වහන්සේ ගැති වෙනත් අඩුපාඩුකම් සිද්ධ වුණා. වෙනත් අඩුපාඩුකම් හැම එකම සිද්ධ වුණා. එතකොට අමුතුවෙන් කියන දෙයක් නැහැ මොනවද කියලානේ. නමුත් පිනුතුනි බොරු කීම කියන කාරණේ වෙලා නැහැ. ඒක සුවිශේෂී කාරණයක්. අන්න ඒ නිසාම වෙනත් කෙනෙකුට බුදුහාමර ළඟදී බොරුවක් කියන්න බැරි වුණා. ඒතොර මේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා මම මේ වගේ වරදක් කරනවා කියලා. පින්නතුනි ඊළඟට බුදුහාමර සඳහන් කරනවා මෝලිය පග්ගන ඔබ ශ්‍රද්ධාවෙන්ද මහණුනේ කියලා. ඔබ ශ්‍රද්ධාවෙන්ද මහණුනේ මේ ශාසනේ? ඔව් ස්වාමීන් වහන්සේ මම ශ්‍රද්ධාවෙන් මහණුනේ. බුදුහාමර කියන මෝලිය පග්ගන ඔබ ශ්‍රද්ධාවෙන් මහණම උච්ච කෙනෙක් නම් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙකුට මේක ගැලපෙන්නේ නැහැ. බලන් බුදුහාමර කියන කාරණේ. එහෙනම් සා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් ඉන්නවනම් මේ වගේ වැඩ යාර සුදුසු නෑ කියලා. පිනොතින බුදු සසුනේ දැක්කේනවා ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක් මහාන වෙලා හුඟා කල් ගියක් හිතන්න ඕන අද පැවිදි වෙච්ච කෙනෙක් කියලා. ටිකක් කල් ගියාම පරිණත වෙනකොට ටිකක් ආඩම්බර ගතියක් එනවා. අපි ඔක්කොම දන්නවයි කියලා හිතෙනවනේ අපට ඇත්තටමිටනේ. පිනොතින බුදුහාමර කියනවා කවදාවත් එහෙම හිතන්න එපා මහාන වෙලා හුඟා කල් ගියක් අද පැවිදි වෙච්ච කෙනෙක් වගේ ඉන්න කියලා. මේකට ලක්ෂණ සූත්‍රයක් තියෙනවා. අසත්පුරුෂ වදුකා කියලා සූත්‍රයක්. අසත්පුරුෂ මනමාලියක් ගැන කියන සූත්‍රයක් තියෙනවා. අපේ කාන්තාවන් අමනාප වෙන්න එපා. ඒක මනමාලියන්ට කියන්න පුළුවන් දෙවලටම කියන්න පුළුවන්. ඒක ගොලන්ට විතරක් නෙවෙයි. අලුතගෙන ආපු මනමාලියක් කොහොමද හැසිරෙන්නේ කියලා. අලුතගෙන ආපු මනමාලියක් හරියම නිර්හංකාරව වැඩ හිටින්න බයපක්ෂපාතීව බොහොම නිහඬව බොහොම තැම්පත්ව තමයි ඉන්නේ මුල් දවස්වල. හැබැයි ටික කලක් ගියාට පස්සේ වෙනස් වෙනවා. මනමාලියොත් එහෙම තමයි. පින්නතුනි බුදුහාඳුරෝ කියනවා පැවිදි වෙලා හුඟක් කල් ගියත් අද පැවිදි වෙච්ච පොඩි හාඳුරෝ කෙනෙකුගේ ආකල්පෙන් ඉන්න කියලා. එදාම පැවිදි වෙච්ච හාඳුරෝ හරියම බයපක්ෂපාති වෙන්නේ වැඩිහිටි හාඳුරණ ගරු කරන විතරක් නෙවෙයි. පන්සලේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් ඒ වැඩ කරන කෙනා කෙරෙහි තවනත බවක් දක්වනවා මේ අද පැවිදි වෙච්ච කෙනා. අන්න ඒ වගේ බුදුහාඳුරෝ සඳහන් කළා අද පැවිදි වෙච්ච කෙනෙක් වගේ හැමදාම ඉන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඒ හැකියාව තිබුණ නැත්නම් උන්වහන්සේලා මානසිකත්වයෙන් වාක් වෙනස් වෙලා තිබුණේ. ඉතින් බුදුහාඳුරෝ සඳහන් කරන මෝලිය පග්ගන ඔබ වැනි ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඔබගේ වරදක් පෙන්වා දෙනවා නම් ඒ වගේම ඔබ ආශ්‍රිත කෙනෙකුගේ ඔබ කැමති කෙනෙකුගේට දෝෂාරෝපණයක් කරනවා නම් වරදක් පෙන්වා දෙනවා නම් කෙනෙක් ඒ වගේ වෙලාවකදී හිතේ යමනාපයක් ඇති කරගන්න එපා. ඒ වෙලාවේදී කොහොමද ඔබ හික්මෙන්න ඕන? ඒ වෙලාවේදී ඔබ හික්මෙන්න මගේ හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ කියන පදනමෙන් ඉන්න කියලා. වෙනත් කෙනෙක් තමන්ගේ අඩුවක් පෙන්වලා දෙනකොට මම හිත වෙනස් කරගන්නේ නැහැ, මගේ හිතේ තැම්පත් බව නැති කරගන්නේ නැහැ කියන හොඳ ස්ථාවරයෙන් හොඳ සිහියෙන් ඉන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඒ වරද පෙන්වා දෙනකොට ඒ වරද පෙන්වා දෙන කෙනා කෙරෙහි මෛත්‍රී සහගතව ඉන්න කියලා. පින්නතුනි මෙන්න මේ කාරණේ තාම වැදගත්. ඒ වගේම තමන් මෛත්‍රී සහගතව ඉන්න කියලා. මුලින්ම සඳහන් කළා කෙනෙක් තමන්ගේ වරදක් පෙන්වා දෙනකොට තමන් ඒ වෙලාවේදී තමන්ගේ හිතේ වෙනසක් ඇති නොවන විදියට හිතගෙන ඉතාම සැලකිල්ලෙන් ඉන්න කියලා. ඒ වගේම ඒ වරද පෙන්වා දෙන කෙනා කෙනා කෙරෙහිත් මෛත්‍රී සහගතව ඉන්න. ඒ වගේම ඔබ ඔබගේ සිත නිත හොඳ මෛත්‍රියක පිහිටුවාගෙන ඉන්න කියලා. ඒ වරද පෙන්වා දෙන අවස්ථාවේ. ඒ වරද කොයි ආකාරයෙන් පෙන්වා දෙන වරදක් වෙනවද? ඇතැම් විට පින්නතුනි ඒ වරද පෙන්වා දෙන්නේ කොහොමද? ඒ වරද පෙන්වා දෙන්නේ සුදුසු කාලෙ වෙන්න පුළුවන්. සුදුසු කාලයක කාටවත් නොපෙනෙන්න පෙන්වා දෙන වෙන්න පුළුවන්. ඇතැම් විට නුසුදුසු වෙලාවක දෝෂාරෝපණය කරන විදියට වරද පෙන්වා දෙන්න පුළුවන්. ඒ දෙවිදියටම වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ වරද ඇත්තටම තියෙන වරදක් වෙන්න පුළුවන්. ඇතැම් විට නැති වරදක් වෙන්නත් පුළුවන් මෙයා මේ කියන්නේ. ඒ වගේම ඒ වරද පෙන්වා දෙන්නේ ඉතාම මෘදු වචන වලින් වෙන්න පුළුවන්. හොඳ වචනෙන් හොඳින් කියනවා මෙහෙම කරන්න හොඳ නෑ නේද කියලා. ඇතැම් විට ඒ කියන අවවාදී ඉතාම දැඩි විදියට ඇතැම් විට බැනලා ඇතැම් විට සතෙකුගේ නමකුත් කියලා සතුන්ටත් අපහාස කරලා ඒ වගේ කියන වෙලාවලුත් තියෙනවා නේද? සත්තු ලිස්ට් එකක් කියනවා මේ වගේ කියනනේ. ඔව් ඒ සත්තුන්ගේ නම් කියලා කියන වෙලාවලුත් තියෙනවා. පින්නතුනි එතකොට මෘදුව කියන වෙන්න පුළුවන් දැඩි විදියට කියවෙන්න පුළුවන් ඒ දෙවිදියටම කිව්වත් අර මානසිකත්වයේ තමන් ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මේ කියන වරද අර්ථ සහිත වරදක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ වරදක් සහිත දෙයකට අර්ථ සහිතවයි මේ වරද පෙන්වා දෙන්නේ. සමහර වැරදි අපේ අතෙන් වෙනවා ඒක කියන තරම්වත් දෙයක් නැහැ. නමුත් එහෙම වරදක් වෙන්නත් පුළුවන්, එහෙම නොවන ප්‍රබල වරදක් වෙන්නත් පුළුවන්. ඒ දෙපරදීම තමන් ඉතාම තැම්පත්ව තමන්ගේ හිතට වෙනසක් නොවන විදිහට තමන් ඉන්නට ඕන. ඒ වගේම ඒ වරද පෙන්වා දෙන්නේ මෛත්‍රී සාගත වෙන්න පුළුවන්. ඉතාම මෛත්‍රියෙන් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වරද පෙන්වා දෙන්නේ ద్వේෂයෙන් වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථා දෙකේදීම තමන් මේ විදිහට හිතේ තැම්පත් බව තියාගන්න ඕන කියලා. මේ අවස්ථා පහ හොඳට මතක තියාගන්න. සුදුසු කාලෙදි වෙන්න පුළුවන්, නුසුදුසු කාලෙදි වෙන්න පුළුවන්. ඒ වගේම ඇත්තට වෙන්න පුළුවන්, බොරුවට වෙන්න පුළුවන්. ඒ වගේම රළු වචන වලින් වෙන්න පුළුවන්, මෘදු වචන වලින් වෙන්න පුළුවන්. ඒ වගේම අර්ථ සහිතව වෙන්න පුළුවන්, අර්ථයක් නැතුව වෙන්න පුළුවන්. ඒ වගේම මේ වරද පෙන්වා දෙන මෛත්‍රී සාගත වෙන්න පුළුවන්, ද්වේෂ සාගත වෙන්න පුළුවන්. කුමන ආකාරයෙන් කෙනෙක් වරදක් පෙන්වා දුන්නත් ඒ වරද පෙන්වා දෙන වෙලාවේදී ඔබ හොඳට තමන්ගේ හිත ආරක්ෂා කරගෙන ඉන්න කියලා. පින්නතින් අපට වටිනාම දේ අපේ හිත. අපේ හිත තමයි අපට වටිනාම දේ. ඒ වගේම පින්නතුනි අපට වචන වලින් කිසිම කෙනෙකුට අපට දුකක් දෙන්න බෑ. අපි හිතන් ඉන්නේ අහවලා බැන්න නිසා මගේ හිත රිදුන කියලා කියන්නේ. නමුත් පින්නතුනි වචනවල ධර්මයේ ගැඹුරට විග්‍රහ කරනකොට මුලදී වෙන්නේ හඬ විතරයි එන්නේ. ඒ හඬට අනුව තමන්ගේ පැත්තෙන් සංස්කාර ගොඩනගා ගන්න විදියෙන් තමයි ඒකේ සපක් එනවද දුකක් එනවද කියන එක තීරණය වෙන්නේ. ඒක අපි ගැඹුරින් ඉදිරියට විස්තර කරනවා. මූලිකවම අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ එන වෙලාවේදී ඊටාම සිහියෙන් අපට ඉන්න පුළුවන් නම් මේක බලන විදි රහසක් තියෙනවා. කොහොමද දේශය ඇති නොවන විදිහට බලන ක්‍රම අපි ඉදිරියේ කියන ඒවා. පින්නතුන ප්‍රධාන දේ තමයි හොඳ සිහියකින් ඉන්න. කෙනෙක් තමන්ගේ ළඟදී කලබලව තමන්ගේ අඩුපාඩුවක් පෙන්වලා දෙද්දී තමන් කලබල වෙන්න එපා. අපට වටිනාම දේ අපේ හිත. අපේ හිත මත තමයි අපි කොච්චර දුරට අපි සාර්ථකද කියන එක තීරණයවන්නේ. එනිසා පින්නතුනි හිතට හානියක් නොවෙනදී හිත ලස්සන මලක් වගේ සුවඳ හමන ලස්සන රෝස් මලක් වගේ තමන් හිත ආරක්ෂා කරගන්න. හිතට හානියක් වෙන දෙන්න එපා කියලා බුදුහාමුදුරු මෙතෙන්දී මෙන්න මේ අවස්ථා හැම අවස්ථාවකදීම කොහොමද හිතේ තැම්පත් බව පවත්වා ගන්නේ කියලා සඳහන් කළා. මෙහෙම සඳහන් කළත් පින්නතුනි මේ මෝලිය පගුණ ස්වාමින් වහන්සේ මේ වරද පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. තමන්ගේ අතින් වරදක් වෙන බව සඳහන් කළා. නමුත් වරද හදා ගන්න වරද පිළිගන්න තරම් සුදුසු මානසිකත්වයක හිටියේ නැහැ. එනිසා බුදුහාමර සඳහන් කරන මුල් කාලේ භික්ෂුන් වහන්සේලා වරදක් කිව්වහම ඒ වරද පිළිගන්න සූදානම්. ඒ වරද හදාගන්න සූදානම්. මුල් අවුරුදු 20ට කියන බුදුහාමර බුද්ධත්වයට පත්වෙච්ච මුල් අවුරුදු 20ට කියනවා ප්‍රථම සම්බෝධි සමය කියලා. ඒ කාලය සඳහන් කරන මේ ශාස්ත්‍රයේ නිර්බුද අර්බුද රහිත කාලයක් කියලා. නමුත් පහු වෙනකොට පින්නතුනි ටිකෙන් ටික මේ තත්ත්වය වෙනස් වුණා. බුදුහාමර සඳහන් කරනවා මේ මුල් අවුරුදු කාලයේදී හරියට ඊටාම සම බිමක හතර මං හන්දියක නවත්තල තියෙන අස්ත කරත්තයක්. ඊටාම පහසුවෙන් කැමැති තැනකට අස්සයන්ට ලොකු හානියක් නොකර පහසුවෙන් කැමැති තැනකට එළවාගෙන යන්න පුළුවන් වගේ. ඒ කරත්තය පදවාගෙන යන්න පුළුවන් වගේ මට උනේ පොඩි හැඟවීමක් කරන්න විතරයි. මේක අකුසලයේ මේක කුසලයේ කියලා පොඩ්ඩක් මතක් කළ දෙන්න විතරයි උනේ වික්ෂුන් වහන්සේල වරද හදාගත්ත කියලා. ඒ වගේම මුල් කාලේ වික්ෂුන් වහන්සේල පින්නතුනි සවස් කාලේ දානෙ වැළඳුවා. නමුත් බුදුහාමර තේරුම් ගත්ත මේක සවස් කාලේ රාත්‍රියේ කාර්ය දානෙ වළඳන ගියෝතින් මේක ශාස්ත්‍රීය ලොකු බරපතල කරුණක් බවට පත් වෙනවා. මේක අපහසුතාවට පත් වෙන කාරණයක් කියලා. එක්තරා අවස්ථා සමහර අවස්ථාවල රැත් පිණ්ඩපාත කියලා තියෙනවා අඳුරු. සමහර අය බය වෙලා තියෙනවා. ගෙවල් අරදී මේ ස්වාමීන් වහන්සේලා කරවලේ ඉන්නකොට. පින්නතුණි ගෙදර ඉස්සරහා පිණ්ඩපාත කරවලේ තිනලා තියෙනවා. මෙන්න මේ කරුණ මත යම් යම් හේතු රාශියක් මත බුදුහාමුදුරු ශික්ෂාපදයක් පැනෙව්වා. ඒ ශික්ෂාපදේ පැනෙවුවට පස්සේ පණවනවත් එක්කම වික්ෂුන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් පිළිගත්තා. මේක හැත්ත තමයි බුදුහාමුදුරු කියන්නේ අපි මේක පිළිපදින්න ඕන කියලා. පින්නතුණි බුදුහාමුදුරු සඳහන් කරන මම මේ වගේ ශික්ෂාපද පණවනකොට වික්ෂුන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් මේව පිළිගත්තා. මට අර සම්ම බිමක රැගෙන යන කරත්තයක් වගේ ඉතාම පහසුවෙන් මට මේක දේශනා කරන්න පුළුවන් වුණා කියලා. ඊළඟ බුදුහාර සඳහන් කරනවා ගස්වල හට හානි කරන තව අතුරු ගස් හැදෙනවා. සල්ගස් වගේ ගස්වල ගස්වලට හානි කරන තව ඉතිහෙම හැදෙනවා නේද? මෙයන් තන් දැක රැති. අන්න ඒ ගස්වල හැදෙන හානි කර අතුරු කිලි අයින් කළා ගහට පොර දානවා වගේ මමත් මේ ශාසනයෙහි වික්ෂුන් වහන්සේලාට අකුසල් වෙන තැන් හඳුන්වා දීලා ඒ තැන් වලින් මුදවලා කුසලය දක්වලා මේ ශාසනය මම පෝෂණය කළා කියලා. භික්ෂුන් වහන්සේලාත් එක මුල් කාලේ පිළිගන්න සූදානම් වුණා කියලා සඳහන් කළා. නමුත් පින්නතුනි ඇතැම් භික්ෂුන් වහන්සේලා පසු කාලිනව මේ වරද පිළිගන්න සූදානම් වුණේ නැහැ. සමහර අය නිසාම පිරිහිලා ගියා. නමුත් පින්නතුනි සත්පුරුෂය බොහෝ දෙනෙක් මේ ශාසනය තවදුරටත් ගෙන යන දිවිහිමියෙන් කැප වුණා. ඒ නිසා ශාසනය හුඟක් කල් අද දක්වාම දිගටම යනවා. එනිසා අපි කනගාටු වෙන්නට අවශ්‍ය නැහැ පින්නතුනි. ශාසනයේ දුර්වලතාවක් තියෙනවා. ඒකෙන් අපේ ශ්‍රද්ධාවට අපි හානියක් කරගත යුතු නැහැ. පින්නතුනි ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් කරා අපි පැහැදෙන්නේ ධර්මය ගැන. ධර්මයට පැහැදුනට පස්සේ පින්නතුනි ඇතැම් විටේ ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේගේ පුද්ගලික අඩුපාඩුවක් තිබුණට අපේ හිත නරක කරගන්න එක හේතුවක් වෙන්නේ අපි පැහැදෙන බුදුහාඳුරන්ගේ මේ ධර්මය මේක ලෝක යථාර්ථයට. අපි මේ ධහම තුල හික්මනකොට පින්නතුනි අපි ලෝක ධර්මතා කෙරෙහි කලකිරෙන්නේ නැහැ. අපි ඊට වඩා හිල මානසිකත්වයක යනවා. පින්නතුනි මෙතන බුදුහාඳුර ලස්සන කතාවක් කියනවා. මේ ද්වේෂය සහිත ද්වේෂය කොයිතරම් හානි කර දෙයක්ද, ද්වේෂය තමන්ට කොයිතරම් අපකීර්තිය ලබා දෙන කාරණයක්ද කියලා අතීත සිද්ධියක් බුදුහාඳුර සඳහන් කරනවා. හැබැයි පින්නතුනි කාරණේ කියනකොට හිත රිදව ගන්න එපා. හොඳට හිත ගැන සැලකිල්ලෙන් ඉන්න, හිත යමනාපයක් ඇති කර ගන්න එපා. මේකේ සඳහන් වෙන එක්තරා කාන්තාවක් ගැන නැත්නම් ඒකට අමනාපයක් ඇති වෙයි. එයාගේ චරිතය ගැන අමනාප වෙන්නේ මේ සිද්ධිය දැන් ඉවර ලොක්කම. දැන් අවුරුදු දහස් ගණනකට කලින් වැඩි සිද්ධියක් ඈ. ඒ නිසා මේ සිද්ධිය ඔක්කොම ඉවර, ඒක රංගපාපු අය ඔක්කොම දැන් වේදිකාවෙන් බැහැලා ගිහිලා තියෙන්නේ. ඒ නිසා අමනාපයක් ඇති කරගන්න එපා. අතීතයේ හිටිය එක්තරා ගෙදරක ස්වාමි දියණියක් වේදේහිකා කියලා ඉන්දියාවේහි. ඉතින් මේ වේදේහිකා කියන කාන්තාවගේ ගෙදර වැඩ කළ කාන්තාවක් කාලි කියලා. ඇගේ නම කාලි කියන දාසි. එතකොට මේ වේදේහිකාව පිළිබඳව පින්නතුනි ප්‍රදේශයේ ලොකු කීර්තියක් පැතිරලා තිබුණා. මොකද කීර්තිය මේ වේදේහිකාව හරිම ඉවසන කෙනෙක්, කේන්ති ගන්න නැති කෙනෙක්, බොහොම තැම්පත් කෙනෙක්, සංවර කෙනෙක් කියලා ප්‍රසිද්ධ වෙලා හිටියේ. පින්නතුනි මේ ගෙදර හිටිය මේ කාලි කියන දාසියට ඕන කළා ඇත්තටම තමන්ගේ මේ ස්වාමි දියණිය ඉවසන කෙනෙක්ද කියලා බලන්න ඕන වුණා. එයා කල්පනා කළා මේ තැනැත්තියගේ නැති කෝපය නොපෙන්ව ඉන්නවද, නැත්නම් ඇති කෝපය සංගවගෙන ඉන්නවද කියලා බලන්න පොඩි පරීක්ෂණයක් කරන්න ඕන වුණා. දැන් අපි ගැනත් වෙනසුනේ මේ වගේ පරීක්ෂණ කරන්න ඇති කල්පනාවකින් ඉන්නේ නිසායි. අපි කේන්ති නැහැද කියලා දැන් තැම්පත් වෙන්නකොට හිතනවා දිගටම ඉන්නවද කියලා බලන්න එක එක පරීක්ෂණ කරන පළක් අය. ඇතැම් විට තේ වතුර එක පරක්කු කරන්න පුළුවන්, කෑම බෙදනකොට එක වෑංජනයක් නොබෙද ඉන්න පුළුවන්. එක එක පොඩි පොඩි ටෙස්ට් කරන්න පුළුවන් සමායට. තමන් අනිත් අය ඉන්න තැන තමන් ගැන නොසලකා හරින්න පුළුවන්, කතා නොකර ඉන්න පුළුවන්, තමන් හිනා වෙනකොට හිනා නොවි ඉන්න පුළුවන්. නොඑක් විදිහේ පරීක්ෂණ කරනවා බලන්න. අමනාප වෙන කෙනෙක්ද, එක පාරේ ඉතරිදව ගන්න කෙනෙක්ද කියලා බලන්න. සමහර ආරණ්‍යවලත් මේ වගේ සෙද්ධින් වෙනවලු. සමහර ස්වාමීන් වහන්සේට දානේ අඩුවෙන් බෙදලා ඒ වගේ බලනවලු ටෙස්ට් කරන්න. පින්නතුනි අපි ගැනත් ඒ වගේ පරීක්ෂණ කරන අවස්ථාව වෙන්න පුළුවන් වෙන්නේ නැති. ඒ නිසා අපිත් කල්පනා ඉන්න ඕන. එතකොට මේ වේදේහිකාව ඇත්තටම කේන්ති ගන්න නැති කෙනද කියලා බලන්න මේ කාලි කියන දාසිය පින්නතුනි හරියම අවනත කෙනෙක්. හරියට වෙලාවට වැඩ කරන කෙනෙක්. නමුත් එයාට ඕන කළා තමන්ගේ මේ ගෙදර ඉන්න ස්වාමි දියණිය පරීක්ෂා කරන්න. ඒ නිසා එක දවසක් පරක් වෙලා වැඩි වුණා. වෙනද උදේම නැගිටලා ඔක්කොම ගෙදර වැඩ කරනවා. එක දවසක් ඇයට ඕන කියලා ටිකක් පරක් වෙලා අවදි වෙන බලන්න. මොකක් වේද කියලා බලන්න. එක දවසක් පරක් වුණා. පරක් වුණාට පස්සේ ටිකක් කේන්ද ගත්ත අර ස්වාමීන් වහන්සේ. ඇයි පරක් වුණේ කියලා ඇහුවා. නෑ මොකුත් නෑ මම නිකන් පරක් වෙලා අවදි වුණා කියලා කිව්වා. පළවෙනි දවසේ ටිකක් මොහොනක් නරක් කරගෙන පොඩ්ඩක් රවල බැලුවා. ආයෙ ඊට පස්සේ බලන්න ඕන වුණා ඇත්තටම තවත් කේන්ති යනවද කියලා. ඊට පස්සේ දවසේ ආයෙ ටිකක් වැඩිපුර පරක් වෙලා අවදි වුණා. දෙවෙනි දවසේ පින්නතුණි අරටත් වඩා කේන්ති ගියා. ඕ දැඩි වචන වලින් බැන්නා. නපුරු වචන වලින් බැන්නා. ඊට පස්සේ තව ටික දවසක් ගිහිල්ලා කාලිදාසිය මොකද කළේ? ඊටත් වඩා පරක් වෙලා අවදි වුණා. ඔන්න පින්නතුණි වසීමේ සීමා ඉක්මවල ගියා. මොකද කළේ? ඕ දැන් හිතමනාප කරගන්න එපා. දැන් ඔන්න පින්නතුණි දොර කොල්ල ගත්තා. ඔළුවට ගැහුවා. ඔළුව පැලෙන්නම ලේ වැගිරෙන්නම ගැහුවා. ඊට පස්සේ මේ කාලිදාසිය මොකද කරේ? කෑ ගහගෙන ගෙවල් ඉදිරියේ කියාගෙන ගියා. මෙන්න ඔබ හිතාගෙන හිටියනේ බොහොම සංවර සීලී තැන්පත් ඉවසිලිවන්ත වේදේහිකාව. ඔන්න බලන්න වේදේහිකාවගේ වැඩ. මෙච්චර අහිංසක මට, මෙච්චර කීකරුව ගෙදර වැඩ කරන මට මෙන්න සලකන හැටි කියලා ලේ පෙරාගෙන අනිත් ගෙවල් ඉදිරියේ කියාගෙන ගියා. අච්චර කාලයක් පින්නතුනි කීර්තියෙන් හිටියේ වේදේහිකාව පිළිබඳව මුළු ප්‍රදේශයේම අපකීර්තියක් පැතිරුණා. මෑය කේන්ති ගන්න කෙනෙක්, ද්වේෂ සාගත කෙනෙක්, අනිත් අයට මේ වගේ ඉතාම පහත් විදියට සලකන කෙනෙක්, අනිත් අය ශාරීරිකව පීඩාවට පත් කරන කෙනෙක් කියලා අපකීර්තියක් පැතිරිලා ගියා. දැන් මේ පින්නතුණ අමනාපුනේ නැන්නේ නේද? ඔව් හිත නරක කරගන්න එපා දැන් සිද්ධිය. එනිසා කලින්ම කිව්වේ පින්නතුණි මෙන්න මේකයි ද්වේෂය ප්‍රබල වෙනකොට පින්නතුණි. බුදුහාඳුර සඳහන් කරනවා සමහර අය භික්ෂුන් වහන්සේලාත් එහෙමයි, සමහර ගිහියන් ඇත් එහෙමයි, වටා පිටාව සංවරව තියෙනකොට. දැන් මෙතන මේ පින්නතුණ සංවර සීලීව ඉන්න අනු අපිට තීරණය කරන්න බෑ ඇත්තටම සංවර සීලීද කියලා. බාහිර වටා පිටාව හොඳට තැම්පත්ව තියෙනකොට, කරදර නැති වෙනකොට සමහර අය හරීම තැම්පත් සාන්තුරු වගේ ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේලා ගැනක් කියනවා සිව්පස්ය හොඳට ලැබෙනකොට ඒ සිව්පස්ය නිසා අර කරදර තිබුණත් ඒව ටිකක් ඉවසගෙන ඉන්නවා කියලා. හැබැයි තවත් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා සිව්පස්ය ගැන නෙවෙයි ධර්මයේ වෙනුවෙන් ධර්මයට ගරු කිරීමක් හැටියට ධර්මයේ රකින්න මට මේ ස්ථානය කියන හැඟීමෙන් තමන්ට එන දුක් පීඩා ඉවසගෙන ඉන්නවා කියලා. ඒ නිසා බුදුහාඳුරු සඳහන් කරනවා යම් කිසි කෙනෙක් තමන්ට ලැබෙන ප්‍රත්‍යපාසුකම් නිසා, ආහාර පාන නිසා, ඇඳුම් පැනඳුම් නිසා, තමන්ට ලැබෙන කීර්තිය නිසා කිසියම් කෙනෙක් සංවර සීලීව බොහොම තැම්පත් වෙන්න පුළුවන්. හැබැයි පින්තුනි ඒක නියම තැම්පත් බවක් නෙවෙයි. ඒක ඕනම වෙලාවක හරි ගිනි යට අලු යට සැඟවිලා තියෙන ගින්දර වගේ ඕනම වෙලාවක නැවත ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුගේ සැබෑ ඉවසීම තමයි ධර්මයේ වෙනුවෙන් දහමට කැප වෙලා ධර්මයේ ගරු කරලා කරන ඉවසීම තමයි වටිනාම ඉවසීම හැටියට බුදුහාමුදුරුවෝ මෙතෙන්දී සඳහන් කළේ. ඉදිරියේදී තම කරුණ අපට සඳහන් කරන් කියනවා පින්තුණි මෙතෙන්දී මේ ආරම්භක පදනමක් විතරයි අපි මේ සඳහන් කරේ. සූත්‍රයේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ අරබයා සඳහන් කරපු මුල් කාරණා ටික ඉදිරියට තවදුරටත් සඳහන් වෙනවා. අපිට හිත රිදෙන අරමුණක් එනකොට අපි කොයිතරම් දුරට අපේ හිත පාලනය කරන්නට ඕනටද, කොයි ආකාරයෙන්ද අපේ හිත පාලනය කරගත යුත්තේ, එහෙම පාලනය කරගත් හිතකින් තමන්ට ලැබෙන සහනය සැනසීම කොයි වගේ දෙයක්ද කියලා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් පින්නතුනි අපි සූත්‍රය ඇතුළත් කරුණු සාකච්ඡා කරන්නට ඕන. මම නම් වඩාත්ම සතුටුයි සූත්‍රය සම්පූර්ණයෙන්ම අවසන් කළ ඉවරණාට පස්සේ සාකච්ඡා කරනවට. මොකද එතකොට අපේ මේ ඔක්කොම ප්‍රශ්නට උත්තර ඊමේම හම්බෙලා. එතකොට ඔක්කොම ටික කියවෙනවා ඇත්තටම. කමක් නැහැ. හැබැයි ප්‍රශ්න හපේකන්. ඇත්තටම අපි සූත්‍රවලදී සූත්‍රය යොදාගත්තාම අපි බොහෝ විට උත්සාහ කරනවා සූත්‍රය ඇතුළත් කරුණු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න. ඇත්තම සූත්‍ර අන්තිමේදී තමයි හරවත් මට කියන්නේ. ඇතැම් විට අපිට බොහෝ විට අපේ සූත්‍රයක් පටන් ගන්න දැන් කරණීයමිත සූත්‍රයේ විස්තර කරගෙන කියමු. කරණීයමිත සූත්‍රයේ වැදගත්ම කොටස තමයි අන්තිම ගාථාවෙන් තියෙන්නේ. ඇතැම් විට අපි මුල් ටික ඔක්කොම විස්තර කරනවා අන්තිම ගාථාව මොකදම කියන්නේ. වටිනාම ටික අපිට ගිලිහෙනවා. පිනුතුනි බුදුදහමෙහි ලෝකයේ අනුව යන විස්තර ටිකකුත් තියෙනවා. ලෝකයේ කාටවත් විස්තර කරන්න බැරි ටිකකුත් තියෙනවා. දැන් අපි මෙතෙක් කතා කරපු ටික කවුන්සලින් වලදී ඔක්කොම කතා කරනවා. ලෝකේ මිනිස්සු ඕන තරම් කතා කරනවා. හැබැයි ලෝකේ කවුරුවත් කතා නොකරන පැත්තක් ධර්මය තුල තියෙනවා. අර ලෝකෙමයි කතා කරන්න පැත්ත කොච්චර අපි ස්ටඩි කළත් ගැඹුරෙම ස්ටඩි කළත් එහෙම කළා අපි සංවර සීලවෙන් උත්සාහ කළත් අර වේදේ හිකාවට වෙච්ච දේ වෙනවා. ආයි කිසි වෙනසක් නැහැ. යම් කිසි මට්ටමකට එනකම් පුළුවන් ඊට පස්සේ අපිට ඉවසන්න බෑ. නමුත් බුදුදහමේ කියනවා සදා ස්ථාවර ඉවසීමකට යන මාර්ගයක් බුදුදහමෙන් කියනවා. නිතරම පින්නතුනි බුදුදහම අහනකොට අපි දක්ෂ වෙන්නට ඕන. වෙනත් දහම්වල හමු නොවන බුදුදහමට විතරක් සුවිශේෂී කාරණයක් හැම සූත්‍රයකම විස්තර වන ගැඹුරි. ඇතැම් විට එක එක සූත්‍රය තුලකම තියෙනවා. ඇතැම් විට තවත් සූත්‍රයෙන් එතන ගන්නත් වෙනවා සමහර ලාටි. දැන් මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ යම් කිසි කෙනෙකුට තවත් කෙනෙක් අවවාදයක් දෙච්ච අවවාදයක් දීපු වෙලාවකදී යම් කිසි කෙනෙක් වරදක දැන් මම වරදක් කරනවා කියමු. ඒ වරදෙදි වෙනත් කෙනෙක් අවවාදයක් දෙනකොට මම කොහොමද හිතනරක්තර නොගෙන ඒ වරද නිවැරදි කරන මට්ටමට යන්නේ කියන අවවාදය තමයි එක පැත්තකින් දෙන්නේ. අනිත් පැත්තේ නොකියා කියනවා වෙනත් කෙනෙකුට අපි අවවාදයක් දෙද්දී කොයි පදනෙමින්ද අපි අවවාදය දෙන්න ඕන කියලා. ඒතොර මේක තමයි ප්‍රධාන වශයෙන් විස්තර වෙන්නේ. ඒතොර මුලදී අපි සඳහන් කළා කෙනෙකුට අවවාදයක් දෙනකොට අපි කෙනෙක්ගෙන් අවවාදයක් ගන්නකොට ඒ අවවාදී අපට එයා කරුණාවෙන් දෙන අවවාදයක් වෙන්නත් පුළුවන්, දේශසාගත කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඇත්තටම කරන අවවාදයක් වෙන්නත් පුළුවන්, නැති එකක් වෙන්නත් පුළුවන්. මේ කුමන පදනමින් කළත් අපි දක්ෂ වෙන්නට ඕන ඒකේදී අපේ පැත්ත හදාගන්න. ප්‍රධානම දේ තමයි බුදුහාරු සඳහන් කරනවා යම් කිසි අවස්ථාවක බුදුහාඳුරන කෙනෙක් දොස් කිව්වත්, ධර්මයට දොස් කිව්වත්, සංගයාට දොස් කිව්වත් එක විටින් හිතමනාප කරගන්න එපා. හිතමනාප කරගත්තොත් මේ කියන එක අපට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න මේ කියන දේ ඇත්තක් තියනවද කියලා. යම් කිසි කෙනෙක් ඔබට දොස් කියනකොට, යම් කිසි කෙනෙක් අපට දොස් කියනකොට, දැන් මේ අපේ පැත්තෙන් බලන විදිහ මේ තියෙන්නේ. යම් කිසි කෙනෙක් අපට දෝෂාරෝපණය කරනකොට බලන්න ඇත්තටම මේ කරන දෝෂාරෝපණයේ සත්‍යයක් තියනවද කියලා. එහෙම බලනකොට තමන්ට තේරෙනවා නම් තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා කියලා තමන් එක හදාගන්න. තමන්ට තේරෙනවා නම් මේක මෝඩකමෙන් කරන අවවාදයක්, මේ අසත්පුරුෂය කියලා තමන්ට නිහඬ වෙන්න එකයි තියෙන්නේ. එතකොට විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියලා කාරණයක් බුදුදහමෙන් නිතරම අවධානයට ලක් කරනවා. යම් කිසි කෙනෙක් අවවාදයක් දෙනකොට බලන්න මේ විඤ්ඤෝ කෙනෙක්ද, මේ අසත්පුරුෂයද කියලා. මේ ප්‍රඥාවන්ත නුවණැති කෙනෙක්ද, මේ මෝඩ කෙනෙක්ද කියලා බලන්න. මෙන්න මේක තමයි නිර්ණායකය. එනිසා මෙන්න මේ තුල ඉඳගෙන තමයි අපි ප්‍රශ්නයන් දැස බලන්නට ඕන. ඒ වගේම අපි නිතරම නිහතමානී වෙන්නට ඕන අපේ පැත්තේ වැරදි ටික හදාගන්න. මොකද කෙනෙක් වරදක් පෙන්වා දීම පින්නතුනේ අපට ලොකුම වාසියක් මේක. මොකද අපටවත් එතැන් මේට අපේ වැරදි හොයන්න වෙලාවක් නැහැ. වෙන අය දැන් රජවරුන්ගේ කාලේ පින්නතුනේ රජවරුන්ගේ අඩුපාඩුකම් පෙන්වා දෙන්න වෙනම පඩි ගෙවල කෙනෙක් තියාගත්තා. දැන් අපට පාඩි නොගෙවම කට්ටිය ඉන්නවා ඩියුටියට. ලොකු දෙයක් වෙනතුනි. ඒ නිසා සඳහන් කරනවා ඔබට අවවාද ආදරය කරන්නට වඩා ඔබට අවවාද කරන්නට ගරු කරන්න කියලා. ඔබ ගැන ಗುಣ කියන කෙනාට වඩා ඔබේ අඩුපාඩු පෙන්වා දෙන අය කෙරෙහි අවනත වෙන්න කියලා. මොකද අපි ගැන වර්ණනා කරන්නේ බොහෝ විට වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන සමහර අය. නැති ගුණත් එක කියනවා. අපට බණින කෙනා, අවවාද දෙන කෙනා, වරද පෙන්වා දෙන කෙනා පින්නතුනි අපේ කෙරේ කරුණාවෙන් බොහෝ විට කරන්නේ. එනිසා අනිත් පැත්තෙන් අපට එනකොට අපි මේකෙදි පින්නතුනි නිතරම තමන්ගේ පැත්තේ තමන් මනස හොඳින් තියාගන්නට ඕන. අනිත් පැත්තෙන් අපි කෙනෙකුට අවවාදයක් දෙනකොට අපි යන දෙවිදියටම අවවාද දෙන්න හොඳ නැහැ. දැන් අපි මුලින් කාරණා කීපයක් සඳහන් කරන්නේ කාරණා පහක්. අපිට අවවාදයක් දෙනකොට කෙනෙක් එයා සුදුසු කල්ලි වෙන්නත් පුළුවන්, නුසුදුසු කල්ලි වෙන්නත් පුළුවන්. අපි ඒක සාවධානව අහනවා. නමුත් අපි කෙනෙකුට අවවාදයක් දෙන්න ගියාම කොහමද? අපි අවවාදයක් දෙන්න ගියාම නුසුසුසු කාලේ අවවාද දෙන්න යන්නේ නැහැ. අවවාද දෙන්නේ කෙනෙක් නිවැරදි කරන්න බලන්නේ හොඳ අවස්ථාව බලන මෙයාට මේ අවවාද දෙන්න. නැති තැනදී කිව්වොත් යා වරද පිළිගන්නේ නැහැ සමාජයට. ඒ නිසා අපි උගා සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මම මේ කියන වරද කියන වෙලාව හොඳද කියලා බලන්න. ඒ නිසා ඒ පැත්තෙන් තමයි සැලකිලිමත් වෙනවා. අනිත් පැත්තෙන් ඇත්තටම මේක වරදක්ද කියලා බලන්න ඕන. සමාජයට අපඩ වරදක් කියලා පේන දේ ඇත්තටම වරදක් වෙන්න පුළුවන් ඒක. දැන් ඇතැම් විට සමහර අය ගෙදරදී බුදුදහම ගැන පොත් කියවනවා, බණ අහනවා. සමහර ගෙදර දෙමව්පියෝ කැමති නැහැ. ඇත්තෙම සාමි පුරුෂයා බණ අහනවා, නෝන කැමති නැහැ. නෝන බණ අහනවා, සාමි පුරුෂයා කැමති නැහැ. එක පැත්තකින් බලනකොට වරදක් විදිහට පේනවා. නමුත් අනිත් පැත්තෙන් ඒක වරදක් නෙවෙයි පේනතුනි. ඒ නිසා අපි නිතරම බලන්න ඕන මේක හරි පැත්තෙන් නිවැරදි විදියටද මේක කියන්නේ කියලා. ඒ පැත්තෙන් අපි නිතරම සත්‍යවාදී පැත්තෙන් ඉඳගෙන තමයි අපි අවවාද දෙන්නට ඕන. අනිත් දේ තමයි අපි අනිත්‍යයේ අවවාද අහනකොට රළු වචනෙන් කිව්වත් අපි පිළිගන්න සූදානම් වෙන්න ඕන. නමුත් අපි අනිත්‍යයට අවවාද දෙද්දී අපි හැකිතාක් මෘදු වචනෙන් කියන්නට ඕන. මොකද අපි අනිත්‍යය හදන්නේ කියලා අපි නිකන් බර්න් අවුට් වෙන්න ඕනේ නැහැ. ප්‍රධානදී අපි අනිත්‍යයේ අඩුපාඩුකම් අපි අරගෙන අපි මෙහි දුක් විඳින අභ්‍යන්තරින්. පින්නතුනි ලෝකයේම නිවන් දැක්කත් වැඩන්නේ අපි මෙහි පිච්චිලා නැණ ඉන්නේ. ඒ නිසා ලෝකය නිවැරදි කරන්න කලින් තමන්ගේ මනසට ලොකු රැකවරණයක් දාගන්න. තමන්ගේ මානසික සතුට තමයි ප්‍රධානම දේ. ඒ නිසා තමන්ගේ පැත්තේ මානසික සුව තියාගෙන තමයි තමන් කරන්න ඕන. අනිත් දේ තමයි තමන් අවවාදයක් ගනිද්දී ඒක අර්ථවත් විදිහට කරන දෙයක් වෙන්න පුළුවන්, අර්ථ නැති දෙයකට කරන දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් වෙනතුනි තමන් අවවාදයක් දෙද්දී නිතරම අර්ථ සහිත විදිහ අවවාදයක් හොන දෙන්න. අර්ථ සහිත කියන්නේ සාමාන්‍ය පොඩි පොඩි හැම වරදම හොයව කෙනෙක්ගේ කියන්න හොඳ නැහැ. එතකොට එපා වෙනවා යායට. දැන් අපි පොඩි වරදක් කරා දෙන්න පුළුවන් ඉහෙළම දඬුවම පළවෙනිම දෙදෙනවා. දරුවෙකුට උනත් ලොකු වරදක් කරාම දෙන්න දඬුවම අනේ අන්තිමට. පින්නතුනි වරදට සරිලන විදියට අපි අවවාද දෙන්නට ඕන වචන පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එයා අපි ගැන විශ්වාසය පළුදු වෙනවා. ඒ නිසා හැම වරදම පොඩි පොඩි එක හැම වෙලාවෙම හොය ඇඟිලෙන් අයින් හොඳ නැහැ. එතකොට එයා හොඳ වරදක් කිව්වොත් අපිට එයා ගැන ගෞරවය අඩු වෙනවා. ඒ නිසා අපිත් නිතරම අපේ ගෞරවය රැකෙන විදියට අපි භාෂාව පාවිච්චි කරන්න ඕන. ඒ වගේම පින්නතුනි ඡන්ද, ద్వේස, බය, මෝහ කියලා සතර අගතියක් තියෙනවා. ඡන්දය කියන්නේ කැමැත්ත, ద్వේසය කියන්නේ තරහා, බය කියන්නේ බිය, මෝහය කියන්නේ මුලාව. මෙන්න මේ හතරෙන් අගතිගාමී වෙලා අන්තියට ගිහිල්ලා අපේ කෙනෙක්ගේ වරදක් පෙන්වලා දෙන්න හොඳ නැහැ. තමන් බලන්න ඕන තමන් දැන් මේ කේන්තියෙන්ද මේක අවවාදේ කරන්න කියලා. ඒ වගේම මේ යමක් කෙරේ දැඩි ආසාවෙන්ද මේක කරන්න කියලා. දැන් අපි කියමු ගෙදර අපි කියමු මේ මේසරෙද්දක් කියලා. ඇතැම් විට ළමේ කරි කවර හරි මේක මේ අත්තරදීමකින් හරි අපිරිසිදු වුණොත් අපි දැඩිව මේකට තියෙන ආසාව නිසා මේ ගැන තර්ක විතර්ක කරනවා. මේක දැඩි ආසාව මේ තියෙන්නේ. ඒ නිසා අපි ඇතින් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම බිය. සමහර බිය නිසා අපි සමහර දේවල් දැඩිව විවේචනය කරනවා. සමහරට දොස් කියනවා. ඒ වගේම මෝඩකම මුලාව මෙන්න මෙතනේ තමයි ප්‍රධානම දේ පින්නතුනි. අපි කෙනෙක්ගේ වරදක් දැකෙද්දී සමහර වැරදි පින්නතුනි නිවැරදි වෙන්න කාලයක් ගත වෙනවා. සමහර පුද්ගලයන්ගේ ජීවිතවල වැරදි නිවැරදින කාලය අපි අවවාද දුන්නට අද අවවාද දීලා ශනික වෙනස් වෙන්නේ නැහැ. එයා ඒ අත්දැකීමට මුහුණ පාලා එයා ජීවිතේම පාඩම් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත දවසට අපි ගැන එයා කලකනවා. එයා පින්නතුනි එදාට මතක තියාගන්න, එදාට එයා පොඩක් වඩා හොඳයි. අද අපි අවුරුදු 60 දී නම් එයාට අවවාද දුන්නේ. එයා අවුරුදු 50 වෙද්දී අපිට අපි දැන් ඉන්න මට්ටමට වඩා හොඳයි. අඟුලිමාල බලන්න. අඟුලිමාල අතර අරතරම් මිනිස් ඝාතනය කරපු කෙනෙක්. සමහර විට ඒ වගේ මහ ඝාතනය නොකරපු අයටත් කලින් රහත් වුණා. කොසොන් රජතුමා අඟුලිමාලව අල්ලාන සේනාවත් එක්ක යන හදද්දී පන්සලට ආව කලින්. පන්සලට එනකොට එයා දන්නේ නැහැ දැන් මේ මහනෙලාද කියලා. පින්නතුනි ඒ වන විට මුලින් මිනිමරුවේ පස්සෙන් හිටිය අඟුලිමාල රජතුමා එනකොට රජතුමාටත් වඩා හොඳ කෙනෙක් වෙලා. ගටිකාර සූත්‍රයේ මේ පින්නතුන් අහලා ඇති. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ ගටිකාර සහ ජෝතිපාල කියලා යාළුව දෙන්නෙක් හිටියේ. ඒ ජෝතිපාල කියන යාළුව පින්නතුනි මුලදී බුදු දහමට නැඹුරුව තිබුණේ නැහැ. ගටේකාර කියන යාළුව ඔහුගේ අනිත් යාළුවා අනාගාමී යාළුවෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ ගටේකාර යාළුවට සෙද්ධ වුණ කොණ්ඩෙන් අල්ලගෙන බුදුහාමර කෙරෙහි අරගෙන යන යාළුව බලෙන්ම. පින්නතුනේ ජෝතිපාල කියන්නේ කවුද? ඒ ජෝතිපාල කියලා කියන්නේ අපේ ගෞතම බෝධිසත්වයන්. බුදුරජාණන් වහන්සේලා 23 නමක්ගේ අභියස නියත විවරණ ලබාගත්තු කෙනෙක් තමයි අර කොණ්ඩෙන් අල්ලගෙන යන සිද්ධ වුණේ. පින්නතුනේ ඒ යාළුවා ඒ යාළුව මේ අවසාන ආත්ම භාවයේ හේ නිවන් දකින්න ගිහිගෙන නික්මනකොට ගටිකාර කොහෙද හිටියේ? ගටිකාර බ්‍රහ්ම ලෝකේ. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාගාමීච ගටිකාර. ගටිකාර නම් මහා බ්‍රහ්මයා සිවුරු පිරිකර දුන්නා කියලා කියන්නේ. එයා බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා මේ තමන්ගේ යහළුව බුදු වෙන්න යද්දී පිරිකර ටික දුන්නා. පින්නතුනි ගටිකාර තාමසසරේ ඉන්නවා. අර කේස් සැටිංගල්ලන්ගේ යාළුවා බුදු වෙලා පිරුවන් පාලත් ඉවරයි. ඒ නිසා පින්නතුනි මේ සසර ගමනේහි මිනිස් මනස කියලා කියන්නේ ඕනම වෙලාවක ඉහිලට යන්න පුළුවන් ඕන වෙලාවක පල්ලෙහාට එන්න පුළුවන් දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ අහසින් යන්න පුළුවන් කෙනෙක් තමන්ගේ වේශය වෙනස් කරගන්න පුළුවන් හැකියාව තිබෙච්ච කෙනෙක් නමුත් එහෙම හිටිය දේවදත්තගේ සම්පූර්ණම ඥාන පරිහුණා ආනතර කර්මත් එක්ක අද නිරේ දුක් විඳිනවා මිනිස් මනසේ ස්වභාවය මේක නිසා කෙනෙක්ගේ වරදක් දකීදී අපි පින්නතුනි එයා සසර මහා පින්වත් කෙනෙක් වෙන්න පුළුවන් සතර හුඟාක මනස දිනු කරන් ආපු කෙනෙක් වෙන්න පුළුවන් නරක මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් හෝ යම යම් කර්ම දෝෂ වලින් එයා යම් යම් වරද වලට මුහුණ පාලා ඉන්න පුළුවන් නමුත් එයා අපට වඩා ඉක්මනට නිවැරදිනු පුළුවන් කෙනෙක් බව අපි අමතක කරන්න හොඳ නැහැ ඒ නිසා අපි අනිත්‍යය නිවැරදි කරන්න යද්දී අපි හුඟා සැලකිලිමත් වෙනවා මෙන්න මේ කර්ම චක්‍රයත් මත තියා මෙන්න මේකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ ඡන්දය දේශය බය මෝහය කියන මේ හතරෙන් අගතියට යන්න එපා කියන්නේ ඒක මෝහයෙන් අගතියට නොගිය කෙනා මේක දන්නවා මෝහය කියලා කියන්නේ මුලාව කර්මය පිළිබඳව දැනුම තියෙන කෙනා මෙන්න මේ පදනමත් එක්කයි අනිත් ඈත් එක ගනු දෙනු කරන්නේ නිතරම සමහර වැරදි පින්නතුනි අපට කෙනෙකුගේ නිවැරදි කරන්න බෑ එයා සසර පුරුදු කරන් ආපු යම් යම් ස්ටයිල්ස් තියෙනවා බුදුරජාණන් වහන්සේ වරක් සඳහන් කරන මහණෙනි බලන ගිජ්ජකූට පර්වතයේ දිහා ගිජ්ජකූට පර්වතයේ බලන්න අන්න බලන්න සාරිපුත්ත සාරිපුත්තත් එක්ක ප්‍රඥාව අගය කරන ශ්‍රාවකයන් 250ක් සම්මන් කරන හැටි බලන්න. අර බලන්න මොග්ගල්ලාන මුගලන් එක්ක 이르දි බලය අගය කරන ශ්‍රාවකයන් ඔහුගේ අනුගාමිකයන් ටික සම්මන් කරන හැටි බලන්න. අර බලන්න මහා කාශ්‍යපත් එක්ක සම්මන් කරන ශ්‍රාවකයන් දෙස බලන්න දුතාංග ධාරියය. අර බලන්න අනුරුද්ධ හාමුදුරුවෝ අනුරද්දත් එක්ක අභිඥාලාභී අය සම්මන් කරන හැටි බලන්න. පින්නතුනි මේ සසර සමහර අය අභිඥා පැත දිනු කරපු අය සමහර දුතාංග පැත දිනු කරපු අය සමහර ප්‍රඥාව දිනු කරපු අය මේ ඔක්කොම රහතන් වහන්සේලාගෙත් පින්නතුනි වෙනස්කම් තියෙනවා රහතන් වහන්සේලාගෙත් වෙනස්කම් තියෙනවා කෙලෙස් සියලක්ම ප්‍රහිණ කළාද හැම දිනෙක මේක සමාන නැහැ අදහස් වලින් වෙනස්යි ඉන්නවා අදහස් එක සංවාද විවාද වල යෙදෙනයි ඉන්නවා පරමාර්ථ සත්‍ය ගැන නෙවෙයි සම්මුති සත්‍ය යම් යම් කරුණු ගැන සංවාද වල යෙදෙන අවස්ථා තියෙනවා එතකොට මෙන්න මේ අවබෝධයත් එන්න එක්ක පින්නතුනි අපේ ජීවිතය ගැන අපි ගැඹුරින් බලනවා. ඊටම සරලවනේ මං කැමති විදිහට මිනිත් කෙනා ඉන්න ඕන කියන එක නෙවෙයි. සමහර කෙනෙක් වෙන්න පුළුවන් දැන් බුදුනාය කාලෙත් හිටියේ සමහර අය නාලක හාමුදුරුවෝ වගේ අය එක බණක්වත් කිව්වේ නැහැ. එක තැනක දෙපලක් ඉන්නේ නැහැ. එක ගමක දෙපාරක් පින්න පාට යන්නේ නැහැ. එක ගෙදරකට දෙපාරක් පින්න පාට යන්නේ නැහැ. ඒක අමුතුම විදිහේ වෘතයක්. උන්වහන්සේ එකපාරයි බුදුහාර හම්බුනේ නික්මල ගියා. නමුත් සමහර හාමුදුරුවෝ හිටිය ආනන්ද හාමුදුරුවෝ වගේ අය සරියුත් හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ ලෝකෙට බණ කිව්වා පින්නපාති ගියා මේ රහතන් වහන්සේලගේ වෙනස්කම් තියෙනවා එතකොට මෙන්න මේ වෙනසක් ලෝකේ තියෙනවා සත්‍ය මත උනත් පරමාර්ථ සත්‍ය තුල ඉන්න අය තුල උනත් විවිධ විදියේ වෙනස්කම් ලෝකයේ තුල තියෙනවා ඒ නිසා ලෝකේ නිවැරදි කරන්න යද්දී මෙන්න මේ දැනුමත් එක්කයි එයා ලෝකේ නිවැරදි කරන්න යද්දී සමහර ගුරුවරු ඉන්නවා ශිෂ්‍යන්ට ඇතැමිට හුඟක් ගහලා බැනලා හදනවා නමුත් එයා අර ගුරුවරයා ඉස්කෝලේ උගන්වන්නේ මේ ගෝලයා ගුටි කාපු ගෝලේ විශ්වවිද්‍යාලේ මහාචාර්ය කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතැමිට මහාචාර්ය වෙලා අර ගුරුවරයාට මාස්ටර් ඩිග්‍රී එකට ડોක්ටරේට් එකට ඇතැමිට ගයිඩ් කරන්නත් වෙනවා මේ ගෝලෙම. පින්නතුනි එහෙම අවස්ථා අපි මුහුණ දීලා තියෙනවා අපි දැකලා තියෙනවා වගේ තැන්. ඒ නිසා සසර මෙවැනි ගමනක් බව තේරුම් ගන්නකොට අපි මෙන්න මේ යම් කිසි කෙනෙක් අවවාද දෙද්දී එක පැත්තකින් අනිත් කෙනාගේ අවවාදෙන් ගන්න පුළුවන් උපරිම වාසිය අපි ගන්නවා. අපි දක්ෂ වෙනවා ඒකට. පින්නතුනි කෙනෙක් අපි අඩුපාඩුවක් පෙන්වා දෙනවා කියන්නේ අපට ලොකු වාසියක් මේක. මේක සැහැල්ලුවෙන් සලකන්න එපා. මේක තමන්ගේ සක්කාය දිටියට පහරවදිනකොට තමන් කැමති නැහැ. තමන්ගේ වචනේ නොපිළිගන්නකොට හෝ තමන් ඉක්මවල යනකොට තමන් කැමති නැහැ. මේ අභ්‍යන්තරෙන් ගැටෙනවා. විශේෂයෙන් වයසින් බාල කෙනෙක් කියනකොට කැමතිම නැහැ. වයසින් බාල කෙනා හිතන්නේ මෝඩයෙක්ම කියලා හිතන්නේ අපි නේ වැඩිහිටියා හිතන්නේ. පින්නතුනි කායික වයසෙන් අඩු වුණාට ආධ්‍යාත්මික වයස කියලා එකක් කෙනෙක්ගේ තියෙනවා. ආධ්‍යාත්මික වයසෙන් එයා වැඩි. කලකයි වයසෙන් අඩු වුණාට එනිසා මෙන්න මේ දෙකම ගැන අවබෝධයෙන් තියෙන කෙනා අවවාද අනිත්‍යයේ අවවාදයක් ගනිද්දී බුදුහාමරෝ කියනවා වෙනත් කෙනෙක් තමන්ට අවවාද කරද්දී කොහොමද හැසිරෙන්න ඕන හැටි. එතෙන්ද කියනවා ලස්සන උපමාවක්. මහ පොළව යම් කිසි කෙනෙක් යනවා උදැල්ලකුවේ කුඩේක වරගෙන මම මේ මහ පොළව දෙවනත් කරනවා නැති කරනවා කියලා. කොට කොට මේක ඉවරයක් කරනවා කියලා. පුළුවන් ද නැති කරන්න? මහා පොළොව නැති කරන්න බැ. මහා පොළොවට ගානක්වත් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන සමහර අය අනිත් අය තමන්ගේ අඩුපාඩු කියද්දී තමන් අර මහ පොළොව වගේ ඉන්න තමන් කම්පා වෙන්නේ නැහැ තමන්ගේ ළඟ තියෙන අර මානසික සංහිඳියාවට වෙනසක් වෙන්නේ නැහැ හොගි. ඒ වගේම තවත් සමහර යනෝ චිත්‍රයක් අඳින කියලා සායම් අරගෙන මම මේ අහසි චිත්‍රයක් අඳිනවා කියලා. පුළුවන් දහස් චිත්‍රයක් අඳින යාට. හොඳ ලස්සන පෙන්ට් ටිකක් අරගෙන යනෝ චිත්‍ර අඳින්න කියලා අහසි. යාට කවදාවත් අහසි චිත්‍රයක් අඳින්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරන අන්න ඒ වගේ තමයි. මනසින් දිනන අය වෙනත් අයගේ නින්දා අපහාස වලදී හරියට ඒ වයාට අර අහසට වීසි කරපු දේ බිමට වැටෙනා වගේ අර කියනවා අහස උඩ බලාගෙන දූවිලි දැම්මොතින් ඒ කෙනාගේ මුණටමයි වැටෙනවා කියලා. නිවැරදි කෙනාට දෝෂාරෝපණයක් කළොතින් ඒ දෝෂාරෝපණය කරන කෙනාට වෙනව මිසක් එයාට ඒක අදාළ නැහැ. එයා ඒක අල්ලගන්නේ නැහැ. දැන් අපිට කවුරු හරි බැන්නොත් අපි ඒක අල්ලගන්නවා. අපි එකේ මානසික දුක් වෙනවා. ඒ නිසා ඒ තත්ත්වෙනුත් මෙදැනට ඕන. ඊළඟට කියනවා යම් කිසි කෙනෙක් ගින්දර ටිකක් අරගෙන ගිනි උලක් අරගෙන යනවා මම ගංගා නම් ගඟ ප්‍රක් කරනවා කියලා. ඉන්දියාවේ ගංගා නම් ගඟ කියන්නේ සැතපුම් දහස් ගාණක් දිග ගංගාවක්. මේ ගංගාව උණු කරන්න ඕන කියලා ගිනි උලකුත් තරයන් යනවා. මෙයාට පුළුවන් ද කවදාවත් ගින්දර දාලා රත් කරන්න? මෙයාට කවදාවත් පුළුවන් කමක් නැහැ. බුදුහාරොත් සඳහන් කරන සමහර අය ඔබගේ මානසික සංහිඳියාව දුරු කර නැති කරන්න සමහර අය විවිධ උපක්‍රම කරනවා. එයාට ඔබ හොල්ලන්නවත් බෑ කියලා. එහෙම ගිහිල්ලා යම් කිසි කෙනෙක් කියනවා යම් කිසි කෙනෙක් ආයුධයක් කියතක් අරගෙන දෙකොන මිටවල ගහපෝ දැඩි කියතක් අරගෙන යම් කිසි දෙන්නෙක් ඔබගේ ශරීරය හරහා ශරීරය වෙන් කරන්න කපනකොට ඔබ යම් කිසි විදියකින් ඒ කෙනා කෙරේ අමනාප මාත්‍රයක් හරි ඇති කරගත්තොත් බුදුහාමුදුරුවෝ මොකද දේශනා කරන්නේ? ඔබ මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලා. ඒ කියතෙන් ඔබව කපන කෙනා කෙරෙහි ඔබ සිතිවිලි මාත්‍රයකින් හරි අමනාපයක් ඇති කරගත්තොත් ඔබ එහෙනම් මගේ ශ්‍රාවකයෙක් මගේ අනුගාමිකයෙක් නෙවෙයි කියලා. පින්නතනි කොච්චර දුරට අපි මේ ද්වේෂය අඩු කර ගන්න ඕනද එහෙනම්? ඒ නිසා එවැනි ශාස්ත්‍රවරයෙක්ගේ ගෝලිය අපි පින්නතුනි මේ අපේ පැත්තෙන් අපි ආරක්ෂා වෙන හැටි ලෝකයේ අපට දොස් කියද්දී අපි නිවැරදි කරගන්න පුළුවන් පැත්ත නිවැරදි කරගන්නවා. පින්නතුනි සමහරවිට දැන් සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී අපි වාහනයක යනකොට සමහර කෙනෙක් පස්සෙන් එන කෙනෙක් ෆෝන් එකක් ගන්නවා. ෆෝන් කරපු ගම අපි කේන්ති ගන්නවනේ නේ. මේ වරදට දොස් කිව්ව කෙනෙක් පාරලේ කෝප වෙනවනේ. ඇතැම් විට මේ රෑවැල යද්දි ටික ටික රෑවෙනවා අපිට මේ හෙඩ්ලයිට්ස් දාන්න අමතක වෙලා. මේ ඒක මේ හොන් ගහන්නේ මෙයා. ඇතැම් විට තව ටිකක් ඉස්සරහට ගියොත් මේ ටිකට් එකක් ලැබෙන තියෙන නේද? මේ මිනිස්සු මේක නිවැරදි කරන්න හදන්නේ. සමහරට පින්නතුනේ වාහනේ තව මොකක් හරි අනතුරක්. ඇතැම් විට රෝදයක හුලම් බැහැලා මේ වගේ දෙයක් කියන්න තමයි ඇතැම් විට මේ අනිත් කෙනා උත්සාහ කරන්නේ. ඇතැම් විට අපි අනිත් ලේන් එකට දාන්න හදනකොට මේක පාර හොන් ගහනවා. ඇතැම් විට වෙන කෙනෙකුත් මේකට දාන්න හදන වෙලාවෙ දැම්මනම් අපි හැප්පෙනවා. පින්නතුනි මේ වගේ ජීවිතේ බොහෝ වෙලාවල්දී අපට බොහෝ දෙනෙක් උදව් කරන්න නැහැ. මේ හිතන්නේ මේ අමනාවටම ඔක්කොම කරන්න කියලා. මේ බොහෝ දෙනෙක් අපිව ආරක්ෂා කරන්න තමයි පින්නතුනි. ඔකට ලස්සන කතාවක් ලංකාවේ තියෙන කඩු ගන්නාවේ කන්දේ එක්තරා කෙනෙක් දැකපු සිද්ධියක්. වාහනයක් යද්දී මේ රෝදෙක ඇන වගේක් ගැලවිලා නට්ස් ටික ගැලවිලා එක නට් එකෙන් ගිහිලා තියෙනවා. පිටිපස්සෙන් ආපු වාහනේ මේක දැකලා දිගින් දිගටම මේ කෙනාට හොන් ගහලා තියෙනවා. නමුත් මෙයා කේන්ති අරගෙන තව තවත් පාගන. අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා පිනතුනේ එක පොඩි තැනක් ආපු ගම මෙයා ඉස්සර කරලා ගිහිල්ලා වාහනේ මැදින් නවත්තලා කෑ ගහලා කිව්වා මෙන්න මේ වාහනේ මේකේ කියලා. එතකොට තමයි මිනිස්සේ දැක්කේ නැත්තම් මහා විනාශයක් වෙන්න ගියේ. පිනතුනේ මේ වගේ තමයි අපේ ජීවිතේ බොහෝ විට අපට පිනතුනේ අවවාද දෙන අය මෙහෙමයි. අවවාද දෙන අය ওই ಗುಣකතන කියන චාටුබස් කියන අය වගේ නෙවෙයි ටිකක් රළුව තමයි කියන්නේ. අපි ඒ නිසා අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. දැන් අපේ අම්මා තාත්තුණත් කොච්චර සංවේගයෙන්ද අපි ගැන අවවාදයක් දෙද්දීනේ හරිම දුකින් අපිව නිවැරදි කරන්න ලොකු උත්සාහයෙන් තමයි අපි ගැන කෙනෙකුට අපි ගැන අවවාදයක් දෙන නිසා අපේ පැත්තෙන් අපි නිතරම සැලකිලිමත් වෙන්නට ඕන. අනිත් පැත්තෙන් අපට එද්දී අපේ පැත්තෙන් මේ වාසිය ගන්න අනිත් දේ තමයි පින්නතුන අවුරුදු 50ක 60ක 70ක කෙනෙක් මුණ ගැහුණාම අපි බොහෝ විට අපි දන්න දේ තමයි එයාට කියන්නේ නේ. අපේ තියෙන අධ්‍යාපන සුසුකාන්ට එක රැකියාවල් ටික අපේ ලොකු ඥාතීන් ටික අඳුන නැහැ ටික ඔක්කොම අපි යාට කියනෝනේ. නමුත් පින්නතුනේ යාගේ අධ්‍යාපනයට යා කොයි වගේ කෙනද කියලා අහන්න බලන්න. හැබැයි මේට යාට යා අපට වඩා ලොකු කෙනෙක් යා. අපිට වඩා අධ්‍යාපනය තියෙන කෙනෙක් යා. ඒ නිසා එයාගෙන් අහන්න ඔබ ජීවිතේ දකින්නේ කොහොමද? ඔබ වෘත්තීය ජීවිතයේ මුහුණ පාපු අත්දැකීම් මොනවද? මේ වගේ දේවල් දකිනකොට පිනොතනේ අපට අපේ ජීවිතේ නිවැරදි කරන්න හුඟක් දේවල් මේ අනිත්‍යයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ වෙනත් කෙනෙක් තමන්ගේ අඩුපාඩුවක් පෙන්වා දෙද්දී හරියට නිදානයක් දක්වන වගේ කියලා හිතන්න කියලා. රාහුල හාමුදුරුවෝ හැමදාම උදෑසන නැගිටලා වැලි දෝතක් උඩ දාලා කියනවා, අනේ මට මේ වැලියට ගානට මට අවවාද ලැබෙන්න කියලා. මේ බුදුහාමුදුරන් පුතා මේ කොච්චර ආඩම්බර වෙන තිබ්බදනේ? පින්නතුනි අපට අවවාද ලැබෙන තරමට අපේ ජීවිතයේ වාසිය අපට හුඟා දුර ගමනක් යන්න පුළුවන්. මේ අපි අවවාද ලැබෙන පැත්ත. අනිත් පැත්ත පින්නතුනි අපේ අවවාදයක් අනිත් කෙනෙකුට දෙද්දී සුදුසු වෙලාව බලන්න, පාවිච්චි කරන වචන බලන්න, ඒක සත්‍යවාදී කියලා බලන්න, අර්ථවත් දෙයක්ද කියලා බලන්න, තමන් කරන්නේ මෛත්‍රිය සහගතවද කියලා බලන්න. මෙන්න මේක බලලා තමයි අපේ කෙනෙකුට අවවාදයක් දෙන්නට ඕනේ. හැම කෙනෙකුටම ආත්ම ගරුත්වයක් තියෙනවා. තමන්ගේ දරුවට උනත්, තමන්ගේ දරුව උනාට ඒ දරුවට උනත් ආත්ම ගරුත්වයක් තියෙනවා. ගෙදරින් තමන්ගේ ස්වාමි පුරුෂය වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්. ඒ තැනත්තාට උනත් අපි අවවාදයක් දෙද්දී අපි යාගේ ආත්ම ගරුත්වයට හානියක් නොවන විදියට අපි තාම සැලකිලිමත් වෙන්නට ඕන. කියන්නේ සානිත්‍යයට අවවාද දෙද්දී මේ විදියට අපි පිළිපදින්නට ඕන. විශේෂයෙන්ම පින්නතුනේ භාෂාවෙහි ශික්ෂණය මෙතන ඉතාම වැදගත් වෙනවා. පින්නතුනේ භාෂාව ගැන බුදුරජාණන් වහන්සේ ඉතාම ගැඹුරින් දේශනා කළා තියෙනවා. භාෂා විශාරදයන් ලෝකේ හිටියා. නොම් චොම්ස්කි වැනි භාෂා විශාරදයන් භාෂා දාර්ශනිකයන් ලෝකේ ඉන්නවා. මේ සියලුම දෙනා අභිභවා යන භාෂාමය දර්ශනයක් බුදුදහමේ තියෙනවා. කොයිතරම් නිවැරදි විදිහට භාෂාව හසුරවන්න ඕනද කියලා අපි. ඒ භාෂාව නිවැරදි වෙන නම් පින්නතුනි මෙතනින් විතරක් නිවැරදි කරන්න බෑ. වචන පිට වෙන්නේ හදවතින් එන ඒවා. ඒ නිසා සංකල්ප හොඳ වෙන්නට ඕන, හදවත හොඳ වෙන්නට ඕන. හදවත හොඳ වෙන්නේ නැහැ නිකන්. හදවත හොඳ වෙන නම් සම්මා දිට්ඨිය තියෙන්නට ඕන. සම්මා දිට්ඨිය ඇති වෙන්නට නම් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයෙන් මේක අපි පිළිපදිනට ඕන. අපට යම්කිසි කෙනෙක්ගේ වචනයක් ඇසෙද්දී යම්කිසි කෙනෙක්ගේ වචනයක් අහලා අපේ හිතරිදීමක් එනවනම්, නැත්නම් අපට හිතේ අමනාපයක් එනවනම් යම්කිසි දෙයක් පිළිබඳව කොහොමද අපට ඒක එන්නේ කියලා බලන්න. අපට ලෝකය ගැන සතුටක් හෝ අමනාපයක් එන්නේ ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් ඉඳලා, දිවෙන් රසයක් ඉඳලා, ශරීරයෙන් පහසක් ලබලා, මනසට අරමුණක් ඇවිල්ලා. මේක තමයි සාමාන්‍යයෙන් අපට අත්දැකීම් ලැබෙන විදිය. මේන් බැහැර පිනුතුන් ලෝකේ කිසිම දෙයක් නැහැ. අපි යම් තාක් ජීවිතය අත්දැකීම් ලැබුණා නම් මේ හරහා තමයි ලබන්නේ. එතකොට තමන්ගේ හිතේ ගැටීමක් අමනාපයක් ඇති වෙන්නේ නම් කොහොමද? ඇසට දකින රූපය තමන් අකමැති රූපයක් නම් ඒ අකමැති රූපය දකින වෙලාවේ අපි අයුනසෝ මනසිකාරයෙන් නම් හිතේ නුවණින් හිතේ නැත්නම් මෙන්න මේ දෙක එකතු වෙච්ච වෙලාවේදී රූපය නිසා කේන්තියක් හටගන්නවා. කනට ශබ්දයක් ඇසෙද්දී තමන් අකමැති ශබ්දයක් නාවේ ඒ ශබ්දය ආපු ළඟදීම තිබුණ අයුනසෝ මනසිකාරයෙන් නම් තමන්ගේ හිතේ සතුට නැති වෙනවා. ඉන්ද්‍රිය හය ගැනම මේ වගේ. එතකොට පින්නතුනි මෙතෙන්දි ඉතාම ගැඹුරින් තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. බාහිර අවලස්සන රූපයක් ආවට, තමන් අකමැති ශබ්දයක් ආවට විතරක් තමන්ට කේන්තියක් නැහැ. හිතේ සතුට නැති වෙන්නේ, අමනාපයක් ඇති වෙන්නේ. එහෙනම් ඒකට තව එකක් එකතු වෙන්න ඕන. ඒ මොකද්ද? අයෝනසෝ මනසිකාරයත් එකතුනොත් තමයි දුක ඇති වෙන්නේ. ඒ නිසා ඕනම වෙලාවක කල්පනා කරලා බලන්න, තමන්ට ලෝභයක් ඇති වුණා නම්, ද්වේෂයක් ඇති වුණා නම්, මෝහයක් ඇති වුණා නම්, ඒ යටින් යන කාරණය තමයි අයෝනසෝ මනසිකාරය අනුවණින් මෙනෙහි කිරීම. දුක් ඇති වෙන ආකාරයට මෙනෙහි කිරීම. පින්නතුනි මේ වචනය අද ගෙදර ගිහිල්ලා කොහේ හරි ලියලා හරි තියන්න. මේකේ විරුද්ධ පදය තමයි යෝනිසෝ මනසිකාරය, වයිස් ඉන්වෙස්ටිගේෂන්, වයිස් රිෆ්ලෙක්ෂන් කියලා අපි කියනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තව ජීවිතයේ තුලම දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ට මානසික දුක් පීඩා ඇති නොවන විදියට හිතන විදිය, චින්තන විදිය, හිතන ආකාරය. පින්නතුනේ අපි හඬක් අහනකොට, අපි අකමැති හඬක් අහපු වෙලාවේදී මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ? ඒ මොහොතේ හඬක් ඇති වෙනවා. ඒ හඬ අපේ තියෙන ඇටිටියුඩ් එකට, අපේ තියෙන සංකල්පයට විරුද්ධයි මේක. අන්න ඒ විරුද්ධ දේත් එක මේක ශනිකව ගැටෙනවා. ඒ හඬ එතනම නිරුද්ධ වෙනවා, ඇති වෙන හඬ. නමුත් ඊට පස්සේ අපි ඒ ඇති වෙච්ච හඬ නැවත මෙනෙහි කරනවා වර්තමානයේ තියෙන දියක් විදියට. දැන් කවුරු හරි අපට බැන්නයි කියමු. ඒ බැනපු කෙනා අපි ළඟම එනකොට මොකද වෙන්නේ? දැන් මේ පිනතුන් හොඳට සතුටෙන් අපි ඉන්නවා කියමු. අපි නිතර ගන්න ප්‍රමාවක් මේක. අපට ඉතාම හානි කරපු කෙනෙක්, බැනපු කෙනෙක්, නැත්නම් අපේ රටට ලොකු හානියක් කරපු කෙනෙක් එනවා මෙතෙන්. දැන් අපිට මොකද වෙන්නේ? ඔව්, අපිට කේන් තියනවා, අපේ ලේ වතුර වෙනවනේ. ඇතැම් විට ලේ නටනවා කියන්නේ සමහර අය කියන්නේ නේ. අහවලා දකින්නකොට මගේ එහෙම කියනවනේ. පිනතුන් මොකද මේ වෙන්නේ? අපි අර ඒ පුද්ගලයාගේ සිද්ධියට එහෙම යනවා අපි. ඒ පුද්ගලයා ඒ කරපු සිද්ධියට අපේ මනස යනවා එහෙම. ඒ පුද්ගලයාටවත් ඒ සිද්ධියට හැමිට මතක නැහැ. අපි ඒ සිද්ධිය තුල තාම ජීවත් වෙනවා. ඒ සිද්ධිය එතනම නිරුද්ධ වෙච්ච සිද්ධියක්. අපි ඒ සිද්ධිය නිරුද්ධ වෙච්ච එක ඇති දෙයක් විදියට අරගෙන වර්තමානයේ මේක රඟපාලා නැවත මේ දුක් ටික අපි විඳිනවා. පින්නතුනි, මෙන්න මේක තමයි බුදුදහමෙන් පටිසමුප්පාදයේ කියලා කියන්නේ. මේක තමයි බුදුදහම අනිත්‍යතාවය කියලා කියන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපි සම්පූර්ණ අනිත්‍යයේ බැනුම් වලින් නිදහස් වෙන්නේ. කෙනෙක් පින්නතුනි අපිට බනින්න එකවරයි බනින්නේ. අපේ ළඟ යෝනිසෝ මනසිකාරය නොතිබ්බොත් මොකද වෙන්නේ? අපි මතක් වෙන වාරයක් ගන්න යගෙන් බැනුම් අහන කෙනෙක් රූපයක් වෙනස් කළ එක විට අපට දුකක් එන්නේ. නමුත් අපි ඒක මෙනෙහි කරන හැම මොහොතකම ඒ අපි අතීත සිද්ධියට ගිහිල්ලා අතීත සිද්ධිය ජීවත් වෙමින් දුක් සැප විඳිනවා. පින්නතුනි, මේක හරියට අපි තේරුම් ගත්තොත් මේක තමයි සතිය කියන්නේ. මේ සතියට සම්පජඤ්ඤය නැත්නම් ප්‍රඥාව එකතු කරොත් තමයි අපි පින්නතුනි දුකෙන් නිදහස් වෙන්නේ. අපි සමස්ත ජීවිතය තුළම දැන් බලන්න තමන්ගේ වාහනය මතක් කරගන්න. දැන් ඔබ ලංකාවේ ඉපදිච්ච ගෙදර, ලංකාවේ හිටිය ගෙදර මතක් කරගන්න. මතක් වෙනවනේ නේ ඔක්කොම ටික? ගෙදර වත්තේ තියෙන මල් ගස් ටික, ඉස්සරහ පොල් ගහක් තිබුණා නේද, කොස් ගහක් තිබුණා, ඒක අඹ ගහ, රබුටන් ගහ ඔක්කොම මතක් වෙනවනේ. දැන් පිනුතුනේ මොකද්ද මේ මතක් වෙන්නේ? ඒ ගෙදරද? ඒ තමන් කලින් දැකපු ගේද මේ පේන්නේ? ඇත්තටම දැන් තියෙන ගේ දේ පේන්නේ? දැන් තියෙන ගේ නම් පේන්නේ. දැන් ඒ ගෙදර ගහක ඉන්න කුරුල්ලක් දැන් පේනවනේ. දැන් ඒ ගෙදර ඉන්න කෙනා කවුද? දැන් ඒ ගෙදරකේ අය කොහොමද නිදාගෙන ඉන්නේ කියලා ඒ ටිකත් එහෙනම් දකින්න ඕනනේ. දැන් තියෙන ගෙදර නම් පේන්නේ. පින්නතුනි, ඒ සිද්ධියම තමයි දැන් ඔබ වාහනය ගැන මතක් කරනකොටත් ඒත් එහෙමයි. ඔබ ඔබගේ දුව පුතා ගැන මතක් කරනකොටත් ඒත් එහෙමයි. දැන් සිද්ධිය නෙවෙයි මතක් කරගන්නේ, අතීතයේ තමන් අහපු දැකපු දේවල් වලින් ගත්ත අත්දැකීම් ටික නැවත සිහි කරනවා. සිහි කරනකොටම අපේ ළඟ සම්මා සතිය නැති නිසා අපේ සිත සම්පූර්ණයම අතීතයට යනවා. අපි අතීතය තුල ජීවත් වෙනවා. අපි හිතන් ඉන්නේ මේක දැන් වෙන සිදුවීමක් කියලා. මෙන්න මේ මොහොතේ කියලා හිතලා අපි දුක් සැප විඳිනවා. පින්නතුනි, මේක දැක්කොත් තමයි අපට බුදුහාඳුර ගැන නියම ගෞරවයක් ඇති වෙන්නේ. මේක හරියට දැනගත්තොත් පින්නතුනේ දාට දැන් වදින විදිහට නෙවෙයි අපි වඳින්නේ බුදුහාමරන්ට. පස්සඟ පිහිටුවල දොහොත් මුදුන් දිහිලා වඳින්නේ අපි. මේ තරම් දර්ශනයක් නේද බුදුහාමර දේශනා කළේ කියලා. මෙන්න මේක මෙතන තීරුම් ගත්ත ගමම පින්නතුනේ අනිත් කෙනෙක් බැනපු දෙයක් හෝ ගහපු දෙයක් හෝ තමන් අකමැති රහත් දීපු එකක් හෝ කිසිම දෙයකින් තමන්ව දුකටපත් කරන්න බෑ. තමන් දන්නවා මේ සිද්ධිය එනකොටම දැන් මේ අතීතයේ නිරුද්ධ වෙච්ච සිද්ධියක් දැන් මේ මනසින් නැවත නිර්මාණය කළා දෙන්නේ කියලා. තමන් වර්තමාන මොහොතෙහි සම්මා සතියෙන් ඉන්නේ, මයින්ඩ්ෆුල්නස් එකෙන් ඉන්නේ. තමන්ට ඒ සිද්ධිය ඕන වෙලාවක සිහි කරන්න පුළුවන්. හැබැයි මනසට දුක් පීඩ ඇති නොවන විදියට මෙන්න මේක පුරුදු කරන්න පින්නතුනි මුලින් සුතමය පඤ්ඤා විදියට අසා දැනගන්නට ඕන. ඒක මුල් පියවර. ඒ අසා දැනගත්තු දේ ජීවිතේ වැඩිපුර වාර ගන්න චින්තාමය පඤ්ඤාවෙන් නැවත නැවතත් නොනින් මෙනෙහි කරන්න ඕන. ඒ චින්තාමය පඤ්ඤාවෙන් මෙනෙහි කරන එක භාවනාවේ පඤ්ඤාවෙන් සමති දර්ශන බාන වඩවඩ මේ අනිත්‍ය වූ යථාර්ථය නිත්‍ය වූ අත්දැකීමක් බවට පත් කරගන්න තමන් උපරීම කාලයකව කරන්න ඕන. පින්නතුනි අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ අපි කොච්චර දියුණුවාද අපි කොච්චර සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ අපේ අධ්‍යාපනයවත් මුදල්වත් යාන වාහනවත් දරුවන්වත් නෙවෙයි. අපි කොච්චර සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ තමන්ට මනසට එන සිතුවිලි එනකොට ඒ එන සිතුවිලි අතීතේ ආපු ඒවා නේද දැන් මනසින් මෙනෙහි කරන්නේ කියලා තමන්ට පෙර පසු නැතුව දැනුමක් කොච්චර දුරට ජීවිතේ ලැබෙනවාද කියන එක මතයි තමන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ. අතීතයේ දැකපු දේවල් විතරක් නෙවෙයි පින්නතුනි. දැන් මේ මොහොතේ මං කියන දේත් ඔබට එන්නේ කොහොමද? මේ වචනේ මෙතනම නිරුද්ධ වෙන වචනේදී කනේදී නැවත ඒක මනසට ගිහිල්ලා අලුතෙන් එකක් විදියට ආයෙ අරගෙන දෙන්නේ. ඔබ මේක මම කියන දේ ඔබට තේරුම් යනකොට සෝත විඥානෙ නෙවෙයි ඒක ධම්මාලම්බනයක් විදියට මනෝ විඥානෙනු එන්නේ. ඒ තරම්ම වේගවත් මේක. අවුරුදු 100කට කලින් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. කල්ප 100කට කලින් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. දැන් මේ ඔබ අහන, දකින, ස්පර්ශ කරන දේ මේ පංච විඥාණයෙන් ගන්න දේත් පිනතුනි ඔබට අත්දැකීමක් හැටියට ලැබෙනකොට ඒක අතීතෙට ගිහිල්ලා. ඔබ වීඩියෝ එකක් බලන්න. වීඩියෝ පටියක් බලන්න. වීඩියෝ පටිය ඔබ බලනකොට ඒ බලන වීඩියෝ එකේ ඉන්න අය දැන් ඒක රඟපාමින් ඉන්නේ. දැන් ඒ රඟපානගේ අය වෙන වෙන වැඩ දැන් කරන්නේ. දැන් නානෝ ඇති සමහර අය, සමහර අය බුදිය ඇති, සමහර අය ගහ ගන්නවා ඇති. අපි මෙහෙ ඉඳගෙන බලන මේ අය දැන් මේක ඉන්නවා කියලානේ. ඔව් පින්නතුනි දැන් මේ දකින අහන දේත් අපි බලන වීඩියෝ එකක්මයි. වෙන දෙයක් නෙවෙයි. අපි දකින අහන දේවල් අපේ මනසට යනකොට අපි මේ දැකපුවා නලුවන් වේදිකාවෙන් බැහැලා ගිහිල්ලා. ඒ තරම්ම හිත වේගවත්. මෙන්න මේ දැනුම එන්න එන්න පින්නතුනි මෙන්න මේ යථාර්ථය මත වැඩි වාර ගානක් හිත පවත්වන අපි දක්ෂ වෙනවා. ඒ සඳහා නිකම් බෑ දැනගෙන විතරක් බෑ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව අපි වඩන්නට ඕන. අවසාන වශයෙන් වඩන්නට ඕන සති ප්‍රඥා කියන දෙක. සමථ විදර්ශනා කියන භාවනා දෙක. ඒ නිසා පින්නතුනි හැකි තාක් දුරට මේ දර්ශනය තුළ හික්මෙන් උත්සාහ කරන්න. මේ දර්ශනෙට හිත තිබ්බ ගමම පින්නතුනි මේ අනිත් සාකච්ඡා මොකදම අපිට ඉතුරු වෙන්නේ. දැන් අද අපි කෙනෙක් කොහොමද නිවැරදි කරන්නේ? මං කියපු දේ අහන්නේ නැහැ, මං කියපු දේ පිළිගත්තේ නැහැ. ආඬ ආඬ දැන් අපිනේ දුක් වෙනවනේ. පින්නතුනි මෙතෙන්ට හිත තිබ්බ ගමම දැන් කරන කතාව අහංගාවක් අපි අඩු වෙනවා. දැන් කරන විවේචන අපිට පින්නතුනි ඇතැම්ම කතා කරන දයක් ඉතුරු වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් අපි මේ කතා කරන දේවල් අර වීඩියෝ එකේ ඉන්න පුද්ගලයන්ගේ චරිත අනේ යා හරිම ලස්සනයි කීකේ කියන වගේ දේ. අතීත දෙයක් පින්නතුනි නැවතර මේ වගේ යථාර්ථයක් තිබ්බට පින්නතුනි බුදුදහම යථාර්ථයට පිටුපාන්නේ නැහැ. මේ සම්මුති සත්‍ය බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. යුතුයකම් කරණේව, රැකිරක්ෂා කරණේව, අධ්‍යාපනය ලැබණේව, මේ ගොඩනැගිලි හදනේව මේ සියල්ලක්ම මත ඉඳගෙනයි මේ යථාර්ථ ලෝකේ කියන්නේ. මේ යථාර්ථ තීරණගත රහතන් වහන්සේලා තමයි ලංකාවේ හිටියේනම් ලෝ මහ ප්‍රාසාදේ හදන, රුවන්වැලිසෑය හදන, මිරිසවැටිය හදන, අවුරුදු දහස් ගණන් තියෙන නිර්මාණ හදන්න උපදෙස් දුන්නේ අනුශාසන කරේ කවුද? මේ දර්ශනයක් තිමිච්චයි නිකන් අය නෙවෙයි. ඒ නිසා හිතන්නේ මේ දර්ශනේ තියෙන කෙනා මේ සාමාන්‍ය ජීවිතයට පිටුපානවයි කියලා. මේ සාමාන්‍ය ජීවිතයේ පින්නතුනි ළමයෙක් නම් හොඳට ඉගෙන ගන්නවා. ස්වාමි භාර්යාවක් නම් හොඳට යුතුයකම් ටික කරනවා. ගෙයක් හදන කෙනෙක් නම් ඉතාම ලස්සනට ගෙය හදනවා. හදද්දී පින්නතුනි හැම දෙයක්ම කරන්නේ තෙරුවන ඉදිරියේ තියාගෙන. ගෙයක් හදද්දිත් බලනවා බුදුමැදර කොතනද තියන්නේ, හාමුදුරු වැඩියොත් කොතනද දාහන දෙන්නේ. මේ ඔක්කොම හිතාගෙන තමයි පින්නතුනි ගෙදර හදන්නේ. හැම දෙයක්ම පින්නතුනි ජීවිතයේ කොයිතරම් සංකීර්ණ ජීවිතයක් ගත කරත් බුද්ධ ධම්ම කියන සංඝ කියන තෙරුවන ඉදිරියේ තියාගෙන තමයි හැම දෙයක්ම ජීවිතය කරන්නේ. Tamanṭa කර්මානුරූප අනුව පින්නතුනි කර්ම දෝෂවලට අනුව අපිට යන්නම් දේවල් එනවා. දුක් වෙන්න එපා. අපි මේ ලෝකේ කොච්චර නිවැරදි වුණත් අපේ සසර පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. මේ මේ ආත්ම බය පින්කම් ගන්න සමහර පින්තුනි වෙන කරදරවලට මුහුණ පානවා. දුක් වෙන එපා පින්තුනි. අපිට ඒ සසරේ නැතිමිට කරදර හුඟා කඩුවල තමයි ඇවිල්ලා තියෙන්නේ. පින්කම් නොකර නම් ඔයිටත් වඩා එනවා. ඒ නිසා අපිට සමහර දේවල් සසරින් එන දේවල් පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. දහම තියෙන්නේ අන්න ඒ තැනේදී වෙන මානසික පීඩාවෙන් අපෝ නිදහස් කරන්න. ඒ නිසා එක පැත්තකින් හොඳ කර්ම ශක්තිය දිනු කරගන්නවා, අනිත් පැත්තෙන් අකුසල කර්ම ශක්තියට මුහුණ දෙන්න මනස සූදානම් කරගන්නවා, අනිත් අතෙන් වර්තමාන මේ මොහොතේ ජීවත් වෙන්න උපරිම මනස සකස් කරගන්නවා. එතකොට ඒ තැනත්තා අනිත්‍යගේ නිന്ദා අපහාසවලදී ඒකේ ඇතිවීම නැතිවීම නුවණින් දකිනවා, අනිත්‍යතාවය නුවණින් දකිනවා. ඒ තුලින් ඉහෙළම ප්‍රඥාවකින්, ඉහෙළම සිහියකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හොඳයි පින්තුනි, මම මට ඉදිරිපත් කරන් තියෙන කරුණ ටික අවසන් කරන අපේ ධම්මපාල හාමුදුරුවෝ ඉදිරි කරුණු විස්තර කරයි.